සම්පූරිතාපමිත පාරමිතාබලේන විද්වන්සියෝ කිල කිලේස සමෝහජාලං තේනේව ලන්ද අරහං අරහෝති නාමං වන්දාමි බුද්ධ මමලං හදයේ තපෙත්වා. හොඳයි පින්නතුනි, පංචශීලයේ සමාදන් වන්නට සූදානම් වන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံတိ බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံတိ ဓမ္မံ சரணံ ဂစ္ဆာမိ, ဒုတိယံတိ சங்கံ சரணံ ဂစ္ဆာမိ, တတိယံတိ ဘုဒ္ဓံ சரணံ ဂစ္ဆာမိ, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි, කානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සන්ධිං පංචශීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ සම්බං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම සවන කාලෝ අයං බදන්තා, ධම්ම සවන කාලෝ අයං බදන්තා, ධම්ම සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස සේයතාපි භික්ඛවේ යාකාචී මහානදියෝ සේයතේදං ගංගා යමුනා අචිරවති සරභෝ මහේ සම්බාතා සමුද්ද නින්නා සමුද්ද පෝනා සමුද්ද පබ්භාරා ඒවමේව කෝ භික්ඛවේ භික්ඛෝ අරයං අට්ඨංගිකං මග්ගං භාවෙන්තෝ අරියං අට්ඨංගිකං මග්ගං බහුලී කරොන්තෝ නිබ්බාන නින්නෝ නිබ්බාන පෝනෝ නිබ්බාන පම්භාරෝති. ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි, සැදැහැවත් වාසනාවන්ත පින්තුනි, ඇමරිකා එක්සත් ජනපදයේහි කැලිෆෝනියා ප්‍රාන්තයේහි ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයේ මයින්ඩ්ෆුල්නස් මෙඩිටේෂන් සෙන්ටර් කේන්ද්‍ර කරගෙන සිද්ධ කෙරෙන පින්කම්මාලාවෙහි අද දින මේ විහාරස්ථානයෙන් පැවැත්වෙන MNC TV සද්ධර්ම වාහිනී නාලිකාව ඔස්සේ ලෝකුණා ප්‍රචාරය කෙරෙන ධර්ම දේශනාවක් විදියට අද මේ ධර්ම දේශනාව මේ විදියට සිදු කෙරෙනවා. අද දින මේ ධර්ම දේශනාවෙහි විශේෂ දායකත්වය දරන්නේ ලෑන්වී විතාන මහත්මිය, ඒ ස්වාමි පුරුෂයා ලලිත් මහත්මා, ඒ වගේම දනුත් පුතණුවන්, තිමන්ති දියණිය ඇතුළු ඒ පවුලේ පින්තුන්. විශේෂයෙන් මෙයත් තම බලාපොරොත්තු වෙනවා සුජීවත්ව වෙසෙන තමන්ගේ ආදරණීය පියතුමාට රෙජිනෝල් ප්‍රනාන්දු මහත්මා, ජනවාරි 2 දින උපන්දිනය සමරණතුමාට ආශිර්වාද කරන්නට සෙත් ප්‍රාර්ථනා කරන්නට සිද කෙරෙන උතුම් පින්කමයි මේ සිද කරන්නේ. ඉතින් ඒ අතර තමන්ගේ ජීවත් වෙන ඥාතීන්ට ආශිර්වාද කරන්නටත්, ස්වාමින් වහන්සේලාට සෙත් ප්‍රාර්ථනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා පැමිණිය මේ පින්නතුන් හැම දෙනාමත් කල්පනා කරන්න, ඔබේ දෙමව්පියෝ ජීවත් වෙනවා නම් ඒ ජීවත් වෙන දෙමව්පියන්ට ආශිර්වාද පිණිසත්, කිසියම් කෙනෙක් මිය ගිහිල්ලා ඉන්නවා නම් ඒ ඇත්තන්ට පුණ්‍යානුමෝදනා පිණිසත් මේ උතුම් ධර්ම ශ්‍රවණමේ කුසලය හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපේ ධර්ම ශ්‍රවණය කරමු. පින්නතුනි, අද ධර්ම දේශනාව සඳහා අප මාතෘකාවසෙන් තෝරාගත්තේ සමුද්ද නින්න කියන සූත්‍රය. මේ සූත්‍රය එන්නේ ත්‍රිපිටකයේහි සූත්‍ර පිටකයේහි සංයුත්ත නිකායෙහි මහාවග්ගයේහි මග්ග සංයුත්තේ කියන කොටසෙහි. සමුද්ද නින්න නමින් සූත්‍ර ගණනාවක් ඒ කොටසේ සඳහන් වෙනවා. ඒ අතරින් අද අප තෝරාගත්තේ චට්ට සමුද්ද නින්න සූත්‍රය. චට්ට කියන්නේ 6 වෙනි සමුද්ද නින්න සූත්‍රයයි අද අප මාතෘකාව වශයෙන් තෝරාගත්තේ. මේ සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව. සංයුත්ත නිකාය කියන ග්‍රන්ථය විවිධ කොටස් වලට බෙදලා එක එක ධර්ම කොටස්හි ඇතුළත් කරලා තියෙනවා. ඒ අතර මේ මග්ග සංයුත්තේ කියන කොටසට ඇතුළත් වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව බුදුරජාණන් වහන්සේත් ශ්‍රාවකයන් වහන්සේලාත් කරපු දේශනා තමයි මේ කොටසෙහි එකතු කරලා තියෙන්නේ, සංග්‍රහ කරලා තියෙන්නේ. මේ සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ ආරස්තංගික මාර්ගයේ තියෙන වැදගත්කම, අපේ ජීවිතයට කොච්චර මේක ප්‍රධාන වෙනවද කියන කාරණය තමයි සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ. ඉතින් පින්නතුන් දන්නවා සම්මා දිට්ඨි සම්මා සංකප්පාදී මේ අංගවලින් යුක්ත ආරස්තංගික මාර්ගය තමයි බුදුදහමේ ප්‍රධාන ඉගැන්වීම විදියට දේශනා කරලා තියෙන්නේ. භාගතුන් වහන්සේ අපට අපේ චිත්තසංතානගත දුක් සමුදය නිදහස් වන්නට විවිධ දේශනා විවිධ අවස්ථාවලදී දේශනා කරලා තියෙනවා. ඒ දේශනා කරන සියලුම දේශනා මේ එකම මාතෘකාවට නැත්නම් ආරස්තංගික මාර්ගය තුළට අපට ඇතුළත් කරන්න පුළුවන්. සවිස්තරාත්මක දේශනාවක් විදියට බොහෝ විට විස්තර කෙරෙන්නේ ආරස්තංගික මාර්ගයේ. මාර්ග සත්‍ය විදියට සුගතිගාමි වන්නටත් නිර්වාණාවබෝධය සාක්ෂාත් කරන්ටත් තියෙන ඒකායන මාවත විදියට ප්‍රධාන දේශනාව විදියටයි මේක සඳහන් වන්නේ. පින්වතුනි විශේෂයෙන්ම මේ පින්කමෙහි අරමුණ තමයි තමන්ගේ පියතුමාට ආශිර්වාද කරන්නට. ඉතින් අපි තෙරුවන් සරණ ගිහිපු අය විදියට අපි අපේ දෙමව්පියන් සලකන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ජීවත් වෙලා ඉන්න කාලේ සලකන විදිය, ඊට පස්සේ මිය ගියාට පස්සේ සලකන විදිය. ජීවත් වෙලා ඉන්න කාලේ අපි මේ දෙමව්පියන්ට සලකන ආකාරය සිංහල වද සූත්‍රයේ දැක්වෙනවා. බතෝනේ සං බරිස්සාමි, කිච්ඡන්නේ සං කරිස්සාමි, කුලවංසං ඨපේසාමි, දායජ්ජං පටිපජ්ජාමි, අතච පන තේතානං කාලකථානං දක්ඛිනං අනුපදස්සාමි කියපු විදියට මෙලව ජීවත් වෙන කාලෙහි සැලකිතු ආකාරය දක්වලා තියෙනවා. ඒ තමයි අම්මට තාත්තට ජීවත් වෙන කාලේ අපි දෑතින් එයාට ආහාර පාන ආදීන් සංග්‍රහ කරනවා. එයාගේ කටයුතු කරගන්න අමාරු වෙච්ච කාලේ අපේ දෑතින් ඒ අයගේ ශරීරය පවත්වා ගන්නට අපි උදව් කරනවා. දෙමව්පියන්ගෙන් ලැබෙච්ච කිසියම් දායාදයක් තියෙනවා නම් අන්නේ දායාදය අපි තවදුරටත් ආරක්ෂා කරනවා. දෙමව්පියන්ගේ කුලයේ ගෞරවයක් තියෙනවා නම් ඒ ගෞරවය අපි සුරකින විදියට අපේ ජීවිත අපි පවත්වා ගන්නවා. මේක ඉතාම වැදගත් කාරණයක්. යම්කිසි කෙනෙකුගේ චර්යාව දැස බලන විටම අපට නිතරම මතක් වෙන එයාගේ දෙමව්පියන්. දැන් කුඩා ළමෙක් මෙතන ඇවිල්ලා සෙල්ලම් කරනවා නම් දඟ කරනවා නම් ඔබ මොකද්ද බලන්නේ? මේ ළමයාගේ අම්මා තාත්තා කිට්ටුවක ඉනෝද කියලා බලන්නේ නේ. අම්මා තාත්තා දිහා තමයි බලන්නේ. කුඩා කාලේ විතරක් නෙවෙයි පින්නතේ ලොකු වුණාමත් එහෙමයි. අපේ චර්යාවෙන් අපි හොඳ දේවල් කරනකොට ඒ ගෞරවය අපේ දෙමව්පියන්ටත් හිමි වෙනවා. අන්න ඒක තමයි මේ ආරක්ෂා කරන්න කියලා දේශනා කළේ. ඒ වගේ මේ දෙමව්පියන් මිය ගිහිපු කාලෙක ඒ අයට කලින් කලට දාන ආදී පින්දහම් කළා පින් අනුමෝදන් කිරීම. මේක තමයි දෙමව්පියන් සලකන ආකාරය. එහෙම දේශනා කරන භාගතුන් වහන්සේ ඊටත් වඩා ගැඹුරින් කාරණයක් දේශනා කරනවා. අපේ අම්මා තාත්තා අපේ ජීවිත මේ තත්ත්වයට පාත්‍රා ගන්න ලොකු මෙහෙයක් කළා තියෙනවා. ධර්මයේ සඳහන් වෙනවා පුත්තානං ආකාදකා පෝෂකා ඉමස්ස ලෝකස දස්සේ තාරා කියලා. දරුවන් පෝෂණය කළ නැතිද ඩිකල්ලා මේ ලෝකෙට දක්වන්නේ අපේ දෙමව්පියන්. අන්නේ දෙමව්පියන්ට අපි කොයිතරම් භෞතික වශයෙන් සැලකුවත් ඒ සැලකිල්ල නිමාවටපත් කරන්න බෑ කියලා. කෘතගුණ සැලකලා අවසන් කරන්න බෑ කියලා. අපි අම්මයි තාත්තයි දෙන්නා අපේ දෙවුර මත වසර 100ක් තියාගෙන දෙවුර මත දීමේ ඇයට කෑම බීම උපස්ථාන ආදී සියල්ලක්ම සිදු කරමින් අවුරුදු 100ක් සැලකුවත් ඒ දෙමව්පියන්ගෙන් අපට සිදුවෙච්ච සේවයට ප්‍රතිඋපකාර කරන්න අවසන් කරන්න බෑ කියලා. ඒ තරම් සේවයක් අපට අපේ අම්මා තාත්තගෙන් සිදු වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම කළ නිමාවටපත් කරන්න බැරි වුණත් අපට දෙමව්පියන්ගේ ණය නිදහස් වෙන ක්‍රමයක් තියෙනවා කියලා. ඒ මොකද ක්‍රමය? ඒ තමයි දෙමව්පියන්ගේ ළඟ තියෙන ගුණ නුවණ දිනු කරන්නට අපි කටයුතු කිරීම. අම්මා තාත්තගේ ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතවන්ත භාවය, ත්‍යාගවන්ත භාවය, ප්‍රඥාව. සද්ධා, සීල, සුත, ඡාග, ප්‍රඥා කියන මේ කරුණු අපේ අම්මා තාත්තගේ ළඟ තියෙන ඒවා අප නිසා දිනු කරගන්න අපි උදව් කළොතින්, අප නිසා ඒ කරුණ අම්මගේ තාත්තගේ දිනු වුණොතින් මෙන්න මේක තමයි සැබෑ ලෙසම දෙමව්පියන්ට උපස්ථාන කිරීම කියලා. වෙනත් විදිහකින් කියනවා නම් අම්මා තාත්ත මිය ගිය කාලෙක ඒ අය මේ ජීවිතේ ලබාගෙන හිටිය ජීවිතයට වඩා ඉහළ තැනකට උපදින්නට එයාට අපි උදව් කළොතින් අන්න ඒක තමයි සැබෑම ප්‍රත්‍යපකාරය කියලා. ඇතැම් විට අපේ ජීවිත කාලය එක කරගන්න බැරි වෙන්න පුළුවන් ඔය කිදී හේතුන් නිසා. මේ ගියට පස්සේ අපට එයාට උදව් කරන්න පුළුවන්. කොහොමද? ඒ තමයි අපි හොඳට ධර්මයේ හැසිරීම. දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා, සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාපට උපරිම ලෙස වඩන්න පුළුවන් නම් ඒ ධර්ම මාර්ගයේ වඩලා අපට පින් අනුමෝදන් කරන්න පුළුවන් නම් ඒකෙනුත් පුළුවන් දෙමව්පියන්ට ප්‍රතිඋපකාර කරන්න. එතෙන්දී කරන උපකාරය පින්නතුනි මේ ආත්ම භාවය අපට තාත්තර විතරක් නෙවෙයි. මීට කලින් ආත්ම භාවවල අපට උදා කරපු අපව කිරෙන් දහදියෙන් පෝෂණය කරපු අපේ අම්මලට තාත්තලට තින් වැඩෙන ක්‍රමයක් විදියට මජ්ක්‍ධිම නිකායෙහි ආඛංකේය සූත්‍රය පැහැදිලි කර දෙනවා. බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයන් විදියට අපි ඉතාම බුද්ධිමත්ව වැඩ කරන අය. අපි මේ අවුරුදු 50ක 60ක 80ක ජීවිතය ගැන විතරක් නෙවෙයි අපි වැඩ කරන්නේ. අපි කල්ප ගණන් ආපස්සට හිතලා වැඩ කරනවා. කල්ප ගණන් ඉදිරියට තියලා අපි වැඩ කරන අය. මේක තමයි බෞද්ධ චරිතයක තියෙන ලක්ෂණය. එනිසා පින්තුනි අප සැබැලෙසම ධර්මයේ හැසිරෙනවා නම් විශේෂයෙන්ම සිල්වන්ත ජීවිතයක් ගත කරනවා නම් ඒක අපේ සසරගත අප්‍රමාණ දෙමව්පියන්ට පින් වැඩෙන පින් අනුමෝදන් වෙන කුසල කර්මයක් විදියට ධර්මයේ ඊටාම පැහැදිලිව දේශනා කරනවා. ඉතින් මේ කැමිනිච්ච හැම දෙනාම ධහමට කැමති ශ්‍රද්ධාවන්ත ගුණයට කැමති තමන්ගේ හිත දියුණු කරන නිරතුරුව කටයුතු කරන පිනතුන් සීලාදී ගුණ දහම් වලිය දෙන අය. ඒ නිසා ඔබ කරන ඒ සියලුම පින්කම් ඔබේ මේ ආත්ම භාවය අමරට තාත්තලටත් සසරගත ජීවිතවලදී ඔබට උදව් කරපු අමරට තාත්තලටත් පින් වැඩෙන ක්‍රියාවක් ලෙස හිතලා ඔබට සතුටටපත් වෙන්න පුළුවන්. පින්තුනේ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව අපේ ජීවිතේ ඉතාම සුවිශේෂී අවස්ථාවක්. මේක ලැබෙන්නේ අපි සසර බොහෝ කලක් කරපු කුසල කර්මවල ආනිසංස විදියට. මේක ලැබෙන්නේ අපි හුඟක් පින් කළා තියෙනවා. හුඟක් ප්‍රාර්ථනා කළා තියෙනවා. අන්නේ පිනේසා ප්‍රාර්ථනාවෙහි ප්‍රතිඵල විදියටයි මේ ධර්මය ඔබේ දසවන්තුරට එන්නේ. අන්න ඒ ධර්මය අපට ලැබෙනකොට ඒ ධර්මයම විමුක්තායතනයක් කරගන්න අපි දක්ෂ වෙන්නට ඕන. ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවම කෙලෙසුන්ගෙන් හිත මිදෙන අවස්ථාවක් විදිහට දක්වනවා. භාගතුන් වහන්සේ ජීවමාන කාලේ බොහෝ ශ්‍රාවකයන් මාර්ගඵල ලැබුවේ මෙන්න මේ විදිහට ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවලදී. අපි බොහෝ විට හිතන්නේ ඇස් දෙක පියාගෙන භාවනා කරන වෙලාවේදී නිවන් දැකලා තියෙන කියලා. එහෙම නිවන් දැකපු අය, එහෙම මාර්ගඵල ලැබපු අයත් ඉන්නවා. නමුත් පින්නතුනි බෞද්ධ සාහිත්‍යයේ විමසලා බලන විට පේන ඉතාම පැහැදිලි කාරණයක් තමයි ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේදී තමයි දැස දල්වාගෙන සිහියෙන් නුවණින් ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේදී තමයි බොහෝ දෙනෙක් මාර්ගඵල ලබලා තියෙන්නේ. ශ්‍රාවකයන් විතරක් නෙවෙයි පින්නතුනි. ධර්ම දේශකයන් වහන්සේලා ඇතැම් අවස්ථාවල මාර්ගඵල ලබලා තියෙන්නේ ධර්ම දේශනා කරන අවස්ථාවලදී. ධර්ම ශ්‍රවණය කිරීමත් විමුක්තායතනයක්, ධර්ම දේශනා කිරීමත් විමුක්තායතනයක්. අන්නේ සඳහාය සම්පූර්ණ වෙන නම් පිනතුනි උපරිම ලෙස අපේ හිත කුසලයේ තුල අඛණ්ඩව සිහියෙන් නොනින් පවත්වා ගන්නට ඕන. සමස්ත බුදුදහම කියන්නේ එක පැත්තකින් මෛත්‍රියත් අනිත් පැත්තෙන් සතිපට්ඨානයත් දියුණු කිරීම. එක පැත්තකින් මෛත්‍රියත් වෙනත් දෙයකින් කියනවා නම් අනිත් පැත්තෙන් ප්‍රඥාව දිනු කිරීම. ඒ නිසා හැම මොහොතකම අපට මතක් වෙන හැම දෙනාම සුවපත්ත්වා කියන මෛත්‍රී සිතවිල්ල අඛණ්ඩව පවත්වා ගන්නට අපි දක්ෂ වෙන්නට ඕන. ඒක එක පැත්තකින්. අනිත් පැත්තෙන් ඇහැට රූපයක් පේනකොටම ඒ රූපේ නිරුද්ධ වෙච්ච බව තමන් රූපේ තේරුම් ගන්න අවස්ථාවේදී දිට්ඨේ දිට්ඨමත්තං සුතේ සුතමත්තං කියපු විදිහට ඒ දකින දේ දැන් නිරුද්ධ වෙලා, අහන ශබ්දේ නිරුද්ධ වෙලා, මුත නැත්තං නාසය දිව ශරීරය කියන මේ අරමුණු වලින් ගත්ත අරමුණු, මේ ඉන්ද්‍රිය වලින් ගත්ත අරමුණු මේ වෙලාවේ නිරුද්ධ වෙලා තියෙන කියන එක දැනගන්න එක. දිට්ඨ සුත මුත ඒ වගේම විඤ්ඤාත සිතපු සිතුවිල්ලත් මේ අවස්ථාවේ නිරුද්ධ වෙලා නැවත මේ අවස්ථාවේ සිහි කරනවා කියලා නුවණින් බැලීම. අනිත්‍ය මෙනෙහි කිරීම. වෙනත් විදියකින් කියනවා නම් ඔබට මේ වෙලාවේ ඔබේ හිතේ රූපයක් මැවිලා තියෙන්නේ. මේ බණ කියන හාමුදුරු ගැන හරි, වෙනත් කෙනෙක් හරි, වෙන දෙයක් ගැන හරි ඔබට රූපයක් ඔබේ හිතේ මේ වෙලාවේ තියෙනවා. අන්නේ රූපය කියන්නේ පින්නතුන ඇත්තටම සජීවීව මේ මොහොතේ තියෙන රූපය නෙවෙයි. ඒක මීට සල්ප මොහොතකට කලින් ඇස රූපයේ චක්කු විඥාන ආදී මේ කරුණවල එකතු වෙන හටගෙන නිරුද්ධ වෙලා මේ වෙලාවේ මනෝ විඥාණයෙන් තේරුම් ගන්න රූපයක් කියලා තේරුම් ගන්න අපි දක්ෂ වෙන්නට ඕන. එතකොට දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන මෙන්න මේ හතර අවස්ථාවේදී වෙනත් විදිහකින් කියනවා නම් ඇස කන නාසය දිව ශරීරය මනස කියන මෙන්න මේ ඉන්ද්‍රිය වලින් ගත්තෝ අරමුණු මේ වෙලාවේ නිරුද්ධ වෙලා තමන් මේ වෙලාවේ තමන්ගේ සැබෑ ජීවිතය කියලා කියන්නේ මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥානං කියන අවස්ථාවයි දැන් මේ ක්‍රියාත්මක වෙන්නේ කියලා දකින්නට අපි දක්ෂ වෙන්නට ඕන. අන්න එහෙම දකිනකොට එක පැත්තකින් බාහිර රූපේනොත් නිදහස් වෙනවා, අනිත් පැත්තෙන් නාමයන්තයේ අභ්‍යන්තරව තියෙන නාමය නැත්තම් පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන මෙන්න මේ නාමයන්තේ වේදනා සංඥා සංඛාර වලිනුත් අපි නිදහස් වෙනවා. ඒත් එක්කම යසිතන වර්තමානයේ මනෝ විඥාන නැමැති විඥානෙත් අනිත්‍යතාවය දැක්වතින් එතනම තත්ත්ව විපස්සතිය කියපු විදියට එතනම විදර්ශනා කරවතින් ඒ මනෝ විඥාන නැමැති විඥානෙනුත් අපට නිදහස් වෙන පුළුවන්. එතකොට මේ අන්තිමට ප්‍රැක්ටිස් කරන්න ඕන එක තමයි මුලින්ම කිව්වේ. මේක තමයි පින්නතුනේ ධර්මයේ තියෙන ලක්ෂණය. ධර්ම දේශනාවක තියෙන ලක්ෂණය තමයි සුතමේ ඥානය කියලා කියන්නේ අවසානෙට ප්‍රැක්ටිස් කරන්න ඕන එක මුලදීම කියනවා. හරියට ඔබ ගමනක් යනකොට ඔබ ගමන යන කලින් මුලින්ම දැනගන්නේ මොකද්ද? ඔබ අන්තිමටම යන ඩෙස්ටිනේෂන් එක ගමනාන්තය ලිපිනේ තමයි බලාගන්නේ. ඔබ නෙවිගේටරේට දානකොට ඉස්සෙල්ලාම දාන්නේ නෙවිගේටරේ හවුස් නම්බරේ දාන්නේ. හවුස් නම්බරේ, ස්ට්‍රීට් එක, සිටි එක දාලා තමයි ඊට පස්සේ ලිපිනය තෝරාගෙන තමයි ඔබ මෙතන ඉඳලා වාහනේ පදවන්න පටන් ගන්න. අන්න ඒ වගේම තමයි ධර්මයේ කියන්නේ. අවසාන වශයෙන් අපට පුහුණු කරන්න තියෙන එක පැත්තකින් මෛත්‍රියත් අනිත් පැත්තේ මෙන්න මේ අනිත්‍ය සංඥාවත් කියන කාරණා දෙක. ලෞකික වශයෙන් වඩන්න පුළුවන් ඉහළම කුසලය තමයි මෛත්‍රී වැඩීම. සීල සත්තෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියලා මෛත්‍රී වැඩීම. ඒ මෛත්‍රී වඩන්න කියලා දේශනා කළේ ඇයි? ඒ මෛත්‍රී වඩලා ලොව ඉන්න හැමදෙනාම තමන්ගේ දරුවන් වගේ බලන්න පුළුවන් මනසක් පුරුණොතින් අන්නේ මනසට පිනුතුනේ කිසිම කෙනෙක් ගැන අමනාපයක් නැහැ. එහෙම හිතන මොහොතියාපට කිසිම දෙයක් ගැන ඊර්ෂ්‍යාවක්, පුද්ගල ගැන ඊර්ෂ්‍යාවක්, මාන්නයක් හටගන්නේ නැහැ. ආඩම්බරයක් හටගන්නේ නැහැ. එකිනෙකා පරයන්න උත්සාහයක් හටගන්නේ නැහැ අපට. තමා ළඟ තියෙන මේ සියලුම දුර්ගුණ මැඩපවත්වා ගන්න තියෙන විශේෂතම ක්‍රමය තමයි පින්නතුනි මෛත්‍රී වැඩීම කියලා කියන්නේ. දැන් ඔබේ දරුවෙක් ඔබ ළඟ ඉන්නවා නම්, ඔබේ දුව හෝ පුතා ඔබ ළඟ ඉන්නවා නම් ඔබට ඒ දරුවා දිහා බලලා රාගයක් හටගන්නවද? අමනාපයක් හටගන්නවද? ඒ දරුවා ලස්සනයි කියලා ඔබට ඊර්ෂ්‍යාවක් හටගන්නවද? දරුවා හොඳට ඉගෙනගෙන මට වඩා උපාධිය තියෙනවා කියලා දරුවාට ඊර්ෂ්‍යාවක් හටගන්නවද? දරුවට වඩා ඔබට උපාධිය තියෙනවා, ධනය තියෙනවා කියලා දරුවා ළඟදී ඔබ මාන්නයක් ඇති කරගන්නවද? ආඩම්බරයක් ඇති කරගන්නවද? මේ කිසිම අගුණයක් දුර්වලයක් පිනතුනි මේ මානසිකත්වය තුල අපේ ළඟ නැහැ. අන්න ඒ නිසාම තමයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ තුල මෙත්තා චේතු මිත්‍ය ආදී සූත්‍ර ධර්ම රසක මෛත්‍රී වැඩීම යන සංස දේශනා කළේ. එතකොට අනිත් පැත්තෙන් සතිපට්ඨාන වැඩීම අනිත්‍ය සංඥා මෙනෙහි කිරීම. මෙන්න මේ කරුණු දෙක තුල උපරිම ලෙස තමන්ගේ හිත පවත්වා ගන්නට දක්ෂ වෙන්න. මේක තමයි පින්නතුනි සැබවින්ම අපට සලකන විදිය. අපි ඇත්තටම අපේ ජීවිතේට සලකන්න අපි පටන් ගන්නේ ධර්මයේ පුහුණු කරන් පටන් ගත්තට පස්සේ. එතකන් ඇත්තටම අපි අපට සලකලා නැහැ පින්නතුනි. අපි අපට සලකලත් නැහැ, ඇත්තටම අපි අනිත්‍යයට සලකලත් නැහැ. අපි අනිත්‍යයට සලකන්න පටන් ගන්නෙත් තමන් තමන්ට සලකන්න පටන් ගන්නෙත් සැබෑ ලෙසම ධර්මයට බැසගත් අවස්ථාවේ. ඇයි අපි එහෙම ධර්මයට බැසගත යුත්තේ පින්නතුනි? අපි ධර්මයේ පුහුණු කළ යුත්තේ පින්නතුනි අපි එයින් බැහැර දෙයක් ගැන විශ්වාසය තිබ්බොතින් ඒ විශ්වාසයේ තියෙන හැම දෙයක්ම ටිකෙන් ටික වෙනස් වෙලා යනවා. අපි කාලයක් අපේ අධ්‍යාපන ගැන විශ්වාසය තියලා හිටියා. ඒ විශ්වාසය නිසා අපි හිල රැකියාවල ගත්තා. නමුත් ඒගත්තු රැකියාව අපි කවදා හරි විශ්‍රාම යන්නට සිද්ධ වෙනවා. අපේ දරුවෝ ගැන අපි කාලයක් විශ්වාසය තියලා හිටියා. ඒ දරුවෝ ලස්සනට ඉන්න දැකලා අපි සතුටු වුණා. බලන්නේ දරුවන් ටිකෙන් ටික අතෙන් ඈත් වෙලා ගිය හැටි. අද අපේ දරුවෝද කියලා ඇතැම් විට ඒ හැටත් අමතක මට්ටමට අපෙන් ඈත් වෙලා ගිහිලා තියෙනවා. අපේ ශරීරය බලන්න. අපි කාලයක් කොච්චර සතුටු වුණාද අපේ ශරීරය දිහා බලලා. ඒ ශරීරය බලන ටිකෙන් ටික වෙනස් වෙන හැටි. අපි කොච්චර මේ ශරීරයට සැලකුවත් ශරීරය අපට සැලකන්නේ නැහැ. ශරීරයේ වියපත් වීම අපට වළක්වන්න බෑ. ශරීරයේ ලෙඩවීම වළක්වන්න බෑ. අපේ ශරීරයක් අපට ප්‍රත්‍යපකාර නොකරනවා නම් පිනතුණි. බාහිර ලෝකයෙන් ප්‍රත්‍යපකාරයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? අන්න ඒ නිසා තමයි ධර්මයේ සඳහන් කරන්නේ අත්ථ දීපා භික්ඛවේ විහෙරත අත්ථ සරණානාඤ්ඤ සරණං. අප තමන් තමන්ටම තමන්ගේ හිතම තමන් පිළිසරණ කර ගන්නට ඕන. තමන්ගේ හිත නිකන් තිබට පිළිසරණක් වෙන්නේ නැහැ. තමන්ගේ හිත මිතුරු කර ගන්නට ඕන. තමන්ගේ හිතට තමන් මිතුරෙක් වෙන්නට ඕන. හිතට මිතුරෙක් කෙනෙක් කොහමද? ධම්මදීපා භික්ඛවේ විහෙරත ධම්මසරණාන අඤ්ඤසරණා කියපු විදියට ධර්මය තමන්ගේ හිතට එකතු කර ගන්නට ඕන. වෙනත් විදිහකින් කියනවා නම් සතිමත් බව සතිපට්ඨානය තමන්ගේ හිතට එකතු කර ගන්නට ඕන. මෙන්න මේක තමයි තමන් තමන්ට සලකන විදිය. මේ ධම්මග තමයි අපි පිනතුණු ටිකෙන් ටික ඉදිරියට යන්නට ඕන. ඉතින් මේක තමයි සැබැලෙසම අපි මේ ජීවිතයෙන් ප්‍රයෝජන ගන්නවා කියලා කියන්නේ. ඇයි එහෙම අප ප්‍රයෝජන ගත යුත්තේ? පිනතුණු අප මේ ලබාගෙන තියෙන්නේ ඉතාම දුර්ලභ අවස්ථාවක්. මේකට කියන්නේ සන සම්පත්තිය කියලා. ඉතාම දුර්ලභ භාග්‍ය සම්පන්න අවස්ථාව කියන එක. බුදුරජාණන් වහන්සේකෙන් ලෝකේ පහළ වෙන්නේ කල්පාන්තර ගානකට වරක්. කල්ප ගණන් තියෙනව පිනතුණි, අසංඛ්‍ය ගණන් කල්ප තියෙනව බුද්ධ කියන වචනෙවත් අහන්න ලැබෙන්නේ. නමුත් අද ජීවත් වෙන අප බුදු දම සංඝ කියන තෙරුවන අපි අහන්නට අපි වාසනාවන්තයි. ඒ විතරක් නෙවෙයි, ඇතැම් විට පින්නතුනි බුද්ධ කාලයටත් වඩා අපි වාසනාවන්තයි. ඇයි ඒ? බුදුරජාණන් වහන්සේගේ කාලේ එක ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ දෙන්නේගේ බණක් අහන්නේ ළඟට ගිහිල්ලා තමයි අහන්න ඕන. අද අපට මේ ලෝකේ ඉන්න ඕනෑම ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ බණක් අපේ ළඟ තියෙන ජංගම දුරකථනයෙන් අපට අහන්න පුළුවන්. අපි කොච්චර වාසනාවන්තද බලන්න පින්නතුනි. මේ තරම් භාග්‍ය සම්පන්න කාලයක් අපේ ඉතිහාසය තුල පින්නතුනි තවත් තිබෙලා නැහැ. හැබැයි මේක කොයි මොහොතේ අවසන් වෙද දන්නේ නැහැ. ලෝකයේ තියෙන ස්වාභාවික විපත් උපද්‍රවයකින්, යුද්ධයකින්, වසංගත රෝගයකින්, ගෝලීය උෂ්ණත්වයේ වැඩිවීමෙන් මේ ආදී කාරණයකින් පින්නතුනි අප හෙට දවස ගැනවත් අපට විශ්වාසය තියන්න බැරි මොහොතකයි අද දින අප මේ පසු වෙන්නේ. අන්න ඒ නිසා ධර්මය පුහුණු කරන්න තියෙන හොඳම දවස අද දවස කියලා අපි හැමදාම හිතන්නට ඕන. හෙටට කල් දාන හොඳ නැහැ පින්නතුනි. හැමදාම උදෑසන අවදි වෙච්ච දවස හිතන්නට ඕන. ධර්මයේ පුහුණු කරන්න තියෙන හොඳම දවස අද දවස කියලා. අන්නේ දවසේ උපරිම ලෙස ධර්මය තුල වාසය කරන්නට එක පැත්තකින් මෛත්‍රියත් අනිත් පැත්තෙන් සතිපට්ඨානයත් තුල අපේ ජීවිත පවත්වා ගන්නට අපි දක්ෂ වෙන්නට ඕන. පින්නතුනි, භාගතුන් වහන්සේගේ දේශනා සම්පූර්ණ ඉලක්ක කළ තියෙන්නේ සැපේ ලබන්නට. මෙලොව ජීවත් වෙන හැම කෙනෙක්ගේම ඒකාන බලාපොරොත්තුව සතුට. සැපත සතුට. අන්නේ සතුට ලබන්න තියෙන ඉතාම ඉහළ ඉක්මම්ම ක්‍රමය තමයි ධර්මයේ වෙත පැමිණීම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපේ ජීවිතයේ සතුටෙන් ඉන්නවද දුකෙන් ඉන්නවද කියලා අපිටම බලාගන්න පුළුවන්. මනසාචේ පදොට්ඨේන භාසතිවා කරෝතිවා. යම්කිසි කෙනෙක් හිත අපිරිසිදු වෙලා ඉන්නවා නම් දුක්ඛානං වේති. දුක අපි පස්සේ එනවා. හිතේ යම්කිසි කෙනෙක් ගැන අමනාපයක් නම්, යමක් ගැන දැඩි ආසාවක් නම්, අපි මේ වෙලාවේ කටයුතු කරන්නේ අනුවන බවෙන් නම්, අවිද්‍යාවෙන් නම්, ඒ කියන්නේ අපි දුකත් එක්කයි ඉන්නේ. දුක අපව ලුහු බඳිනවා. එහෙනම් සැපත කියන්නේ මොකද්ද? මනසාචේ පසන්නේන භාසති වා කරෝති වා. යම් කිසි කෙනෙක් පිරිසිදු කුසල් සාගර සිතින් යමක් කරනවා නම්, යමක් කියනවා නම්, යමක් සිතනවා නම් සුඛාන් වේති. සැපත සතුට අපේ පිටපස්සෙනවා. මෙන්න මෙතෙන්ට තමයි පින්නතුනි අපි මුලින්ම විශ්වාසය තියන්නේ. මෙතෙන්ට තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. සද්ධාති තථාගතස්ස බෝධින් කියලා කියන්නේ මේකයි. මෙන්න මෙතෙන්ට තියෙන විශ්වාසය අපි හැම වෙලාවෙම හිතන්නට ඕන. බුදුරජාණන් වහන්සේ මට දේශනා කළේ හිත පිරිසිදු හිටියොත් මට දුක් වෙනවා, හිත පිරිසිදු හිටියොත් මට සැපතෙනවා කියලා එකයි මගේ බුදුහාමුදුරු දේශනා කළේ කියන එක නිතරම හිතේ තියාගන්නට ඕන. මොකක් හරි ඒකට සංඥාවක් හරි තියාගන්න. තමන්ගේ ශරීරයේ තියෙන ඇඳුමක හරි නැත්නම් තමන් පාවිච්චි කරන උපකරණයක් හරි ඒක මතක් කරගෙන තියාගන්න කොයි වෙලෙත්. තමන්ගේ ඔරලෝසුව හරි, ජංගම දුරකථනය හරි, වළල්ලක් හරි, මාලයක් හරි ඒකට හොඳට මේක ඇප්ලයි කරලා තියාගන්න. ඒක පේන හැම වෙලාවෙම මේ බුද්ධ අවවාදය තමන් මතක් කරගන්න. එතකොට හැම වෙලාවෙම තමන් ධර්මයත් එක්ක ඉන්නේ, හැම වෙලාවෙම තමන් ශ්‍රද්ධාවෙන් ඉන්නේ. එතකොට අපි පින්නතනි කවුරුවත් කැමති නැහැ දුක් විඳින්න. බලන්න ඔබ ජීවිතයේ කොයිතරම් දුර ගමනක් ආපු අයදනි. ඉගෙන ගන්න කාලේ හුඟක් මහන්සි වුණා. බොහෝ රටවලට ගිහිල්ලා ඔබ උපාධි ගත්තා. විතරක් නෙවෙයි ඔබ උපන් භූමියෙන් ඉතාම දුරම තියෙන ඩෙස්ටිනේෂන් එකට ඔබ ඇවිල්ලා ඉන්නේ. ජීවිතයේ සතුට හොයාගෙන. මුළු දවසක් ඔබ අහසෙහි ගමන් කළ තමයි මේ ප්‍රදේශයට ඔබ ආවේ. එතරම් දුර ගමනක් අපි ආවේ දුක් විඳින නෙමෙයි පින්නතුනි. එක අතකින් ඔබේ දරුවන්ට සැනසීම දෙන්න, අනිත් අතින් ඔබට සැනසීම හොයාගෙන මේ දුර ගමනක් ඔබ ආවේ. අන්‍ය ආපු ගමනේදී පින්නතුනි ඔබට අධ්‍යාපනය ධනෙ විතරක් නෙවෙයි ඔබට මේ ලෝකේ තියෙන වටිනාම දේ සද්ධර්මයත් ඔබට ලැබුණා. එනිසා තමයි ඔබ ධර්මය ගැන විශ්වාසයෙන් කටයුතු කරන්නේ. ඉතින් අපි දන්නවා මෙතන ඉන්න බොහෝ පින්නතුන්නේ වගේ ධර්මය ගැන විශ්වාසයෙන් ගෞරවයෙන් කටයුතු කරන අය. ඔබ ලැබපු ඉහළම උපාධියට වඩා, ඔබ ලැබලා තියෙන ඉහළම රැකියාවට වඩා ඔබ ධර්මය ගැන, බුදුහාඳුර ගැන, ස්වාමීන් වහන්සේලා ගැන ගෞරවය, විශ්වාසය, ශ්‍රද්ධාව ඔබ හැම දෙනාටම තියෙනවා. ඒ නිසාම තමයි මේ ධර්ම ගැන මෙච්චර කැපවීමෙන් ඔබ කටයුතු කරන්නේ. අන්නේ ශ්‍රද්ධාව තමයි පිනුතුනි අපට ජීවිතයේ දුර ගමනක් ආධ්‍යාත්මික වශයෙන් ඉදිරියට යන්නටත්, අපට සැබෑ සැනසීම ලබා ගන්නටත් අපට හේතු වෙන්නේ. එතකොට ජීවිතයේ සැපේනවද දුකේනවද කියන පිළිබඳව තියෙන ප්‍රධානතම ස්ථානය තමයි මෙන්න මේ ධම්පදයේ මුලට එමන ගාථා දෙක. ධම්පදයේ මුලම ගාථා දෙක පිනුතුනි මේ. මනෝ පුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමයා. මේක තමයි බෞද්ධ මනෝවිද්‍යාව, බුද්දිස් සයිකොලොජි. මේට වඩා මනෝවිද්‍යාවක් නැහැ පින්නතුනි. හිත පිරිසිදු හිටියොත් දුක් විඳින වෙනවා, හිත පිරිසිදු හිටියොත් සැප විඳින වෙනවා. මේක තමයි ලෝකෙ තියෙන ඉහළම මනෝවිද්‍යාව. ඊළඟ මනෝවිද්‍යාව තමයි හේතුඵල ධම. දුක හට ගැනීම හා නිරෝධය පිළිබඳව තියෙන විස්තරය. එතකොට බුදුදහමේ මූලික වශයෙන් මේ සැපත ලබන ක්‍රමේදී අපට දේශනා කරන්නේ මේ ජීවිතයේ සාර්ථක කරගන්නේ කොහොමද කියලා. මේ ජීවිතයේ සාර්ථක කරගන්න නම් මහන්සියෙන් වැඩ කරන්නට ඕන, ඒ හරියම්ම කරන ධනය සුරක්ෂිත කරගන්නට ඕන, හොඳ මිතුරන් ආශ්‍රය කරන්නට ඕන, ඒ වගේම ආදායමට සරිලන විදියට වියපැහැදම් කරන්නට ඕන. උත්තාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා. මෙන්න මේක තමයි මෙලොව ජීවිතයේ සාර්ථක කරගන්න ක්‍රමය. මෙන්න මෙතෙන්දී පින්නතුනි තමා උපයන ධනය ඉතාම දැහැමි උපයනට අපි උත්සාහ ගන්නට ඕන. ඒ වගේමයි ඒ උපයන ධනය බුද්ධිමත්ව කළමනාකරණය කරගන්නට අපි දක්ෂ වෙන්නට ඕන. එහෙම වුණොතින් තමයි ඒ ධනෙන් සැබෑ සැනසීම තමන්ට ලැබෙන්නේ. ତොර බුදුරජාණන් වහන්සේ නිතරම අපට උනන්දු කෙරෙව්වා මහන්සියෙන් උත්සාහයෙන් වැඩ කරන්න කියන එක. උත්තාන විරියාදිගතේහි බාහා බල පරිචිතේහි සේදාවක් කිත්තේහි ධම්මිකේහි ධම්මලද්දෙහි කියලා දේශනා කළා. මහන්සියෙන් උත්සාහයෙන් දහඩිය වගුරුවල වීරියෙන් වැඩ කරන්න කියලා දේශනා කළා. ඉගෙන ගන්න කාලේ නම් මහන්සියෙන් ඉගෙන ගන්නට ඕන. රැකිරක්ෂා කරන කාලේ නම් මහන්සියෙන් මිල මුදල් උපයන්නට ඕන. හැබැයි සියල්ලක්ම එකම නිර්ණායකයකින් සාධාරණීකරණය වෙන්නට ඕන. ඒ තමයි ධම්මිකේහි ධම්මලද්දේහි. සියල්ලක්ම ධාර්මිකව කරන්නට ඕන. මේක තමයි බුදු දහමේ තියෙන ප්‍රධානතම අනුශාසනය. මෙලව ජීවිතය සාර්ථක වෙන්න. අන්නේ මෙලව ජීවිතය සාර්ථක කරගන්න ගමන් තවදුරටත් අපි ඉදිරියට යන්නට බුදු දහම තුල කියන සම්මාදිට්ඨිය ඇති කරගන්නට ඕන. මේ සම්මාදිට්ඨිය තමයි අපේ ආධ්‍යාත්මික ගමන් මගේ තියෙන ප්‍රධානතම කාරණේ වෙන්නේ. සම්මාදිට්ඨි පුරේ ජවන් කියන්නේ මේකයි. Right understanding is the forerunner. සම්මාදිට්ඨිය තමයි මුලින් යන්නේ. සම්මාදිට්ඨි පුරේ ජවන් කියන්නේ ඒකයි. මේකම තමයි වෙනත් විදියකට කියන්නේ ඥානතෝහං වික්ඛවේ පස්සතෝ ආසවණං කයං වදාමි නොඅජානතෝ නොඅපස්සතෝ කියලා. භාගතුන් වහන්සේ දේශනා කරනවා ආශ්‍රවයන්ගේ ක්ෂය වීම මා දේශනා කරන්නේ දන්න කෙනාට දකින කෙනාට කියලා. මොකක් දන්න කෙනාටද මොකක් දකින කෙනාටද? එකාටකින් කම්මසගත සමාධිටි ඥාන තියෙන කෙනා අනිත් කෙනා තමයි දුකේ හට ගැනීම හා නිරෝධය චතුරාර්ය සත්‍ය දන්න කෙනා කියලා. මෙන්න මේ සම්මාදිටිය තමයි පින්නතුන අපේ ජීවිතේ ලැබෙන මහත් වූ ආලෝකය. අපේ ජීවිතේට එළමෙන සූර්යා තමයි සම්මාදිටිය කියලා කියන්නේ. මෙන්න මේ සූර්යාලෝකයේ ලෝකේ පහළ වෙන කලින් හැමදාම උදෑසනට ඉරපායන කලින් නැගෙනහිර දිග අහසෙහි අරුණෝදය කියලා එකක් තියෙනවා. ඉරපායන කලින් අහස රතු පාටයි. වලාකුළු රතු පාටට තියෙන නැගෙනහිර පැත්ත. අපි ඉර දකින්නත් කලින් අපට රතු පාට අහස පේනකොට අපි දන්නවා තව නොබෝ වේලාවකින් ඉර පායනවා කියලා. අන්නේ වගේ තමයි පින්නතුනි අපේ ජීවිතයට ලැබෙන සූර්යාලෝකය වගේ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. අන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ලැබෙන කලින් පෙරදිග අහසේ තියෙන අරුණෝදය වගේ තමයි මොකද්ද? කල්යාණ මිත්‍රාශ්‍රය කියන එක. කල්යාණ මිත්‍රාශ්‍රය හරියට අරුණෝදය වගේ. අන්නේ කල්යාණ මිත්‍රාශ්‍රය හරියට ලැබුණා නම් ඔහු අපව නිකන් අතරින්නේ නැහැ. ඔහු බලෙන් හරි අපට ආරසිංහ මාර්ගය උගන්වනවා. ඔහුට උදව් කළත් නොකළත් අපේ ළඟ එක ගුණයක් තියෙනට ඕන. මොකද්ද? සුවච කියන ගුණය. අපි යම්කිසි කෙනෙකුගේ දෙයක් අහන්න සෝදානම් නම් මෙන්න මේක තමයි පින්නතුනේ අපට ආධ්‍යාත්මික ගමන මඟට ඇතුල් වෙන තියෙන දොරටුව. මේක තමයි කවුන්සලින් වලින් තියෙන ප්‍රධානතම දේ. කවුන්සලර් කෙනෙක් ළඟට ක්ලයන්ට් කෙනෙක් යන නම් මේ සුවච බව තියෙනට ඕන. බලෙන් කවුන්සලින් කරන්න බෑ. ක්ලයන්ට් කැමති වෙන්න ඕන. ෆිසිකලි අපිට මෙඩිසින් දෙන්න පුළුවන්. බලෙන් හරි. හැබැයි උපදේශන දෙන්න හැම බෑ පිනතුනි. උපදේශන දෙන නම් ක්ලයන්ට් කැමති වෙන්න ඕන, සේවදායකයෙක් කැමති වෙන්න ඕන. එතකොට ධර්මයේ මාර්ගයමත් අන්නේ වගේම දෙයක්. මේකට සුවච බව දෙසවන් යොමු කිරීම කියන කාරණේ තමයි වැදගත්. අන්නේ දෙසවන් යොමු කිරීම කියන කාරණේ නැමැති ගුණාංගය අපේ ළඟ තියෙනවා නම් අපට ජීවිතයේ කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහුනොත් නිකං පිනොතින් බේරෙලා නම් යන්න බෑ. යා බලෙන් හරි අපට දෙනවා ආරස්ඨංගික මාර්ගය. ආරස්ඨංගික මාර්ගය ලැබිලා නැත්නම් මොකද ඒ කියන්නේ? කල්‍යාණ මිත්‍රයෝ හම්බෙල නැහැ කියන එක. කල්‍යාණ මිත්‍රත්වයේ හම්බුනේ නැහැ කියලා කියන්නේ මොකද්ද? එකාතකින් අපේ ළඟ මේ සුවච කියන ගුණය තිබෙල නෑ. අනිත් අතින් පුබ්බේචකත පුඤ්ඤතා කී විදිහට පෙර පිනෙන් අපට එක ලැබිලත් නෑ. අනිත් අතින් ලැබුණත් අපි මේ මිත්‍රයන් හඳුනා ගන්න දක්ෂ වෙලත් නෑ. අනිත් අතින් අපේ ළඟ කිසියම් ගුණාංගයක් තිබෙලත් නෑ. එක්තරා ආරණ්‍යක ස්වාමීන් වහන්සේ කෙනෙක් හොඳ ලස්සන කතාවක් කියනවා. ඒ ස්වාමීන් වහන්සේ රාත්‍රියේ කුටියේ ඉන වෙලාවේ උන්වහන්සේ හිටිය කුටියේ උන්වහන්සේට පඩික්කමක් තිබුණා. අන්නේ පඩික්කමේ කලාමැදිරියක් වැටිලා හිටියා. ඒ කලාමැදිරිය එළිය දල්වමින් ඉන්නවා. එළිය දල්වමින් ඉන්න නිසා මේ ස්වාමීන් වහන්සේ කරේ කුඩා දෙයක් අරගෙන අර සතාව එළියට අරගෙන දැම්මා. ඒ සතා පියාඹල ගියා. මේ ස්වාමීන් වහන්සේ සඳහන් කරන පස්සේ කාලෙක පොතක ලියනවා, අර කලාමැදිරියට මට උදව් කරන්න පුළුවන්කම ලැබුණේ ඒ කලාමැදිරිය ඒ එළිය දල්වගෙන හිටිය නිසා. ඔහුගලන්ගේ ආලෝකය නොතිබ්බනම් මට උදව්ව කරන්න ලැබෙන්නේ නැහැ. අනිත් වගේම තමයි පින්නතුනි, අපට කල්‍යාණ මිත්‍රයන්ගෙන් උදව් ලැබෙන නම් අර කලාමැදිරිය එළිය දල්වගෙන හිටියා වගේ අපට කිසියම් විදියාපේ ගුණාංග නැමැති ආලෝකයක් අපිව දල්වාගෙන ඉන්නට ඕන. ආම වශයෙන් පින්නතුනි, පරිත්‍යාග සීලීත්වයේ නැමැති මෙන්න මේ ආලෝකයවත් අපේ ළඟ තියෙනට ඕන. ඔබ හැම දෙනාගේම ළඟ ඒ ගුණංගය තියෙනවා. ඒ නිසාම තමයි ඔබට කල්යාණ මිත්‍රත්වය ලැබෙලා තියෙන්නේ. ඒ නිසාම තමයි ඔබට සද්ධර්මය ලැබෙන්නේ. ඒ නිසා පින්නතුනි, මේක හරිම වටින කතාවක්. අපට වෙනත් කෙනෙකුට උදව්වක් කරන්න ලැබෙන්නේ ඒ කෙනාගේ ළඟ යම්කිසි ගුණයක් තියෙනට ඕන. ආම වශයෙන් මේ සුවච භාවය, සක්‍රීය සංවේදීම, ඇක්ටිව් ලිස්නින් කියන එක, we should be gently spoken. මේක කරණීයමිත සූත්‍රයේ ප්‍රධාන ගුණාංගයක් විදිහට දැක්වෙනවා, සුවච කියන ගුණාංගය. එතකොට මෙන්න මේ ගුණාංගයේ තිබුණොත් තමයි අපට සැමැලිසම කල්යාණ මිත්‍රත්වයේ හමුවන්නේ. කල්යාණ මිත්‍රත්වය ලැබුණා නම් නැගෙනහිර දිසාවෙහි අරුණෝදය වගේ. අරුණෝදය තියෙනවා කියන අපට නිසෙකවම අපි දන්නවා තව නොබ වේලාවකින් ඉර ලෝකෙට පහළ වෙනවා කියලා, පායනවා කියලා. අන්න ඒ වගේ අපට පින්නතුනි, සද්ධර්ම ශ්‍රවණිය ඔස්සේ මේ සම්මාදිටිය ලැබෙනකොට, සම්මාදිටිය ලැබෙන නම් ආසන්න වශයෙන් කාරණා දෙකක් සඳහන් කරනවා. එකක් තමයි පරතෝ ගෝස නැත්නම් සද්ධර්ම ශ්‍රවණිය කියන එක. දෙවැනි එක යෝනිසෝ මනසිකාර. පරතෝ ගෝස නැත්නම් සද්ධර්ම ශ්‍රවණිය සහ නුවණින් මෙනෙහි කිරීම කියලා මෙන්න මේ කරුණු දෙක තමයි සම්මා දිට්ඨිය ලබන්න ආසන්නතම කාරණේ වෙන්නේ. එතකොට මේ සද්ධර්මය අපිට ලැබෙන්නේ කොහමද? අපි ඉන්න මට්ටමින් තමයි ලැබෙන්නේ. අපි සරලම දෙයක් නම් හොයාගෙන යන්නේ සරල මට්ටමේ බණක් තමයි අපට හම්බෙන්නේ. අපි ගැඹුරුම දේ නම් හොයාගෙන යන්නේ දුක නිදහස් වෙන සැබෑ මාර්ගය නම් හොයාගෙන යන්නේ අන්න ඒ මාර්ගයත් අපට ලැබෙනවා. ඒ නිසා අපි දක්ෂ වෙන්නට ඕන මේ සම්බුද්ධ ශාසනයෙන් ලැබෙන වටිනාම සදහම් පණිවිඩය අපි ලබා ගන්න දක්ෂ වෙන්නට ඕන. අන්නෙතෙන්දි එක පැත්තකින් මේ සම්මා දිට්ඨියේ මුල්ම පියවර වන කම්මසකතා සම්මා දිට්ඨිය. සාසවා, පුඤ්ඤභාගියා, උපදිවේපාක්කා කියන විදිහට අර සිත පිරිසිදුව තියාගෙන අපි කරන දාන සීල භාවනා. දන් දෙනකොට පින්නතුනි, පේති මුදාරං වින්දති දාතා කියලා කියනවා. දන් දෙනකොට හිතේ ලොකු සතුටක් අපි විඳිනවා. අපි අත්හරින පුරුද්ද වෙච්ච මොහොතේ ඉඳන්ම අපි ගෙදරින්න සුරතා සතෙකුට කැමිට එකක් දෙන්න පටන් ගත් වෙලේ ඉඳලා අපි අපේ අම්මට තාත්තට සලකන්න පටන් ගත්තට පස්සේ අසරණ කෙනෙකුට උදව් කරනකොට, ලෙඩ වෙච්ච කෙනෙකුට පිහිට වෙනකොට, පූජනීය උතුමන්ට සලකනකොට, මේ හැම දෙයකින්ම අපේ හිතේ තියෙන මෘදු ගතිය, අපේ හිතේ තියෙන සතුට සහනේ වැඩි වෙනවා. මෙන්න මේ දාණයෙන් අපි පෝෂණය වෙන අපේ ජීවිතයේ ටිකෙන් ටික පංචශීලයෙන් තවදුරටත් අපි වර්ධනය කරගන්න දක්ෂ වෙන්නට ඕන. එතනින් නොනවති පින්නතුනි, අපි ටිකෙන් ටික භාවනාවකට හුරු වෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ ස්වාමීන් වහන්සේට විතරක් නෙවෙයි පින්නතුනි, ගිහි පින්නතුන්ටත් නිතර අනුශාසනා කළ තියෙනවා සමත භාවනා පඩන කියලා. ඒ ගුණවහන්සේගේම වචන වලින් දේශනා කරවතින් ප්‍රවිවේකයේ වඩන කියලා දේශනා කළා තියෙනවා. අනාථපිණ්ඩික සිටුතුමා, ඒ වගේම විසාඛාව මේ වගේ සෝතාපන්න ශ්‍රාවකයන්ටත් නිතර නිතරම බුදුහාඳුර අනුශාසනා කළ තියෙනවා සමතේ වඩන්න කියලා. ඒ සමතේ වැඩීමේ තියෙන ප්‍රධානතම අනිසංසයක් තමයි අපේ හිතේ තියෙන නීවරණ හිතට පීඩාගෙන දෙන ප්‍රධානතම අකුසල දහම් පහක් අපට යටපත් කරගන්න අවස්ථාව ලැබෙනවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, ඒ වගේම තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන මෙන්න මේ හිතට එන කෙලෙස්. ඒ අතරුණුත් විශේෂයෙන්ම ව්‍යාපාදයත් උද්ධච්ච කුක්කුච්ච කියන මෙන්න මේ විතර්ක දෙකක් දුරු කරගන්න පුළුවන් අපට. උද්ධච්චය කියන්නේ හිතේ නොසන්සුන් භාවය. කුක්කුච්චය කියන්නේ තමන්ගේ අතින් සිදුවෙච්ච දේවල් පිළිබඳව තියෙන පසුතැවිල්ල, තමන්ට කරන්න බැරි වෙච්ච දේ පිළිබඳව තියෙන පසුතැවිල්ල. මෙන්න මේ දෙකම අඩු වෙනවා වර්තමාන මොහොත තුළ කුසල අරමුණක හිත තියෙනකොට. අපිට බොහෝ විට හිතට පීඩා ගෙන දෙන්නේ අතීතයේ සිදුවෙච්ච සිදුවීම් ගැන නැවත මෙනෙහි කරනකොට. ඒ මෙනෙහි කරන අවස්ථාව මේ මොහොතේ සිදුවෙන දෙයක් වගේ අපිට හිතනකොට අපේ හිතට ලොකු දුක පසුතැවිල්ලක් හට ගන්නවා. අපි දක්ෂිනෝතින් සතිපට්ඨානය තුළින් මේක නිරුද්ධ වෙච්ච දෙයක් කියලා දකිනට අපිට ඒක මෙනෙහි කරන්න පුළුවන්, මතක් කරගන්න පුළුවන්. හැබැයි අපිට ඒ තුලින් දුකක් එන්නේ නැහැ. අපට වහාම වර්තමානය තුළ හිත තියාගන්න පුළුවන්. අනාගතය පිළිබඳ අපට අනිසිබියක් හටගන්නේ නැහැ. අපි දන්නවා වර්තමාන ඉඳගෙන මේක සිහි කරන්නේ ඒ අපි හිතාගෙන ඉන්න අනාගතයේ තියෙන අනතුර නොවෙන්නත් පුළුවන් කියලා අපි දන්නවා. එතකොට එහෙම අනිවාර්යෙන් සිදුවන දෙයක් වුණත් අපි ධර්මය තුළින් උපරිම ප්‍රතිඵලය ලබා ගන්නෝ ඒ අනාගතයට එළමෙන දුක් ටිකේ නිදහස් වෙන්නේ අපි මේ වර්තමාන මොහොතේදීමයි. මේක තමයි තියෙන ධර්මයේ සුවිශේෂත්වය. එතකොට පින්නතුනි, අපි මේ සම්මාදිට්ඨිය ලැබුණ මුල් පියවරේදී අපි ඒ සම්මාදිට්ඨිය ලැබෙච්ච පමණට සම්මා සංකප්ප අපේ සංකල්පන යහපත් වෙනවා. අපි නිතරම යම් කිසි දෙයක් පරිත්‍යාග කරන මානසිකත්වයෙන් ඉන්නේ. නිතරම අනිත් කෙනාට යහපතක් වෙන කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. නිතරම අනිත් කෙනාගෙන මෛත්‍රියෙන් කටයුතු කරන්නේ. ඒ වගේම සම්මා වාචා නිතර තමන් කතා කරන වචනය ගැන තමන් සහතික වෙනවා. තමන් නිතරය ගැන සැලකිල්ලෙන් ඉන්නේ. පින්නතුනි, වචනයක් පිට වෙන්න කලින් වචනය තියෙන්නේ අපේ යටතේ. අපි තමයි මාස්ටර්. වචනේ අපේ සර්වන්ට් වගේ. හැබැයි වචනේ පිටුනාට පස්සේ වචනේ තමයි මාස්ටර්. අපි සේවකයෝ වෙනවා. අපි යටත් වෙනවා යට. ඒ නිසා වචනයක් පිට වෙන්න කලින් අපි සැලකිලිමත් වෙන්නට ඕන. ඒ වචනේ හැකිතාක් දුරට නිවැරදි විදියට මෛත්‍රියෙන් නිවැරදිව අගතිගාමී නොවි ඒක පිටකරන්න අපි දක්ෂ වෙන්නට ඕන. පච්චවේකීත්වා පච්චවේකීත්වා වාචාය කම්මං කාතබ්බං කියලා බුදුරජාණන් වහන්සේ අපට ඒක දේශනා කළා. සම්මා වාචා ඔස්සේ අපි මේ යන ගමනේදී සම්මා කම්මන්ත කියපු විදියට අපි කායිකව කරන ක්‍රියා හැකිතාක් දුරට නිවැරදිව කරන්න උත්සාහ කරනවා. සම්මා ආජීව අපි කරන රැකියාව හැකිතාක් දුරට නිවැරදිව අවංකව ධාර්මිකව ඒ රැකියාවත් පිනක් වැඩෙන විදිහට කරන්න අපි උත්සාහ කරනවා. විශේෂයෙන් අධ්‍යාපන ශාස්ත්‍රයේ වෛද්‍ය ශාස්ත්‍රයේ කෙනෙක් ඉන්නවා නම් ඒක පිනුතුන රැකියාවම පිනක් වෙනවා. හරියට මෛත්‍රියෙන් කරනවා නම් තමන් වැඩට යන එකම පින්කමක් වෙනවා. කෑම බීම සූදානම් කරන කෙනෙක් ඉන්නවා නම් ඒක මුදලට කරත් ඒකත් පින්කමක් වෙනතුනි. ඒ විතරක් නෙවෙයි අපි කරන බොහෝ රැකියාවට පින්කමක් විදියටම කරන්න පුළුවන්. ඒක අපේ ධාර්මිකව කරනවා නම් ඊළඟට සම්මා වායාම නිවැරදි උත්සාහය අකුසලෙන් මිදෙන්නත් කුසල කරන්නත් අපි නිතර උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු කරනවා. ඇයි ඒකට හේතුව? ඇයි අපි අකුසලෙන් මිදෙන්නේ? අපි දන්නම අකුසලයක් වුණොතින් හිත අපිරිසිදු අපේ යමක් වුණොතින් අපට දුක් විඳින්න සිද්ධ වෙන බව අපි මනුවෙන් දන්නවා. අනේ නිසා අපි හැකිතා කරන දේවල් හිත පිරිසිදුව මෛත්‍රියෙන් පරිත්‍යාගශීලීව සිහියෙන් නුවණින් අපි හැම වෙලාවෙම කටයුතු කරන උත්සාහ කරනවා. විශේෂයෙන් පින්නතුනි මේ අපේ තියෙන මානව සම්බන්ධතා. අපට භෞතික දේවල් එක වැඩ කරන්න එච්චර අමාරුවක් නැහැ පින්නතුනි. විශේෂයෙන්ම අපට අමාරු දෙය තමයි මේ මානව සම්පත් කළමනාකරණය, මානව සම්බන්ධතා පවත්වා ගන්න. මේක බොහෝ විට අපේ ඇතුලේ මෙතනදි වරදින්නේ අපේ ළඟ තමන්ම නිවැරදි, තමන්ම ඉස්මතු වෙන්න ඕන කියලා දරන උත්සාහය. අනිත් පැත්තෙන් අනිත් කෙනාගේ හේ තියෙන මෛත්‍රියක් නැතිකම. අනේ නිසා පින්නතුනි නිතරම අනිත් පැත්තට කටයුතු කරද්දී නිතරම අනිත් කෙනාගේ පැත්තෙන් බලලා කටයුතු කරන්න අපි උත්සාහ කරන්නට ඕන. අපි කරන කියන දෙයකින් තමන් බලන්නට ඕන, තමන් ඒ වගේම දෙයක් වෙනත් කෙනෙක් තමන්ට කරවතින් ඒකෙන් තමන්ට කොයි වගේ සිටිවිලඳ හටගන්නේ කියන එක නිතරම බලන්නට ඕන. අන්නේම කටයුතු කරවතින් අපට හුඟක් වෙලාවට නිවැරදි වෙන්න පුළුවන්. මේක කියන්නේ අත්තානං උපමංකත්වා කියලා. අපට ඇතැමිට හැම කෙනෙම සතුරු කරන්න අමාරුයි. නමුත් තමන් නිතරම දහමක් තුලින්නට උත්සාහ කරන්න ඕන. ඇතැමිට අපි ඉන්න විදිය ගැන වෙනත් කෙනෙක් වැරදිව තේරුම් ගන්න පුළුවන්. නමුත් පස්සේ කාලේ එයාට තේරෙනවා අපි වරදක් නැහැ කියන එක තේරෙනවා එයාට. හැබැයි අපි ඉක්මන් වෙන යනට හොඳනේ අපි නිවැරදි කියලා ඔප්පු කරන්න අපි ඒ තරම්ම කලබල වෙන්න ඕනක් නැහැ. එතකොට මෙන්න මෙතෙන්දි පින්නතුනි සම්මා වායාමය තුලින් අපි නිවැරදි උත්සාහයේ නිතරම ඉන්නේ අකුසලෙන් මිදෙන්නත් කුසල කරන්න. සම්මා සති පින්නතුනි ළඟට නිවැරදි සිහිය නිතරම තමන්ගේ සිත ගැන තමන්ගේ කය ගැන අවධානයෙන් ඉන්න. ශාරීරික යමක් කරනකොට අන්නේ කරන දේ ගැන නිතර අවධානයෙන් ඉන්න. වචනයක් කතා කරනකොට ඒ ගැන නිතර සිහියෙන් ඉන්න. සිතට සිතුවිල්ලක් එනකොටත් නිතර තමන් සිහියෙන් අවධානයෙන් ඉන්න. මේකට කියනවා සතිය කියලා. මේ සතිය අපි තවදුරටත් ඊළඟ පියවරේදී තවදුරටත් පැහැදිලි කරනවා. සරලව අපි කියනවා නම් අපේ කය ගැන සහ අපේ සිත ගැන අපි නිතර අවධානයෙන් ඉන්නේ. විශේෂයෙන් තමන් බලන්නේ තමන් ඇහැට රූපයක් දකිනකොට, කනට ශබ්දයක් අහනකොට, නාසයට ගඳ සුවඳක් දැනෙනකොට, දිවට රසක්, කයට පහසක් ලැබෙන හැම වෙලාවෙදිම තමන් බලනවා ඒ බාහිර දේ ගැන නෙවෙයි බලන්නේ, ඒ දේ අහන දකිනකොට තමන්ගේ හිතට මොකද්ද වෙන්නේ කියලා තමන් බලනවා. මෙන්න මේක තමයි බුද්ධිමත්කම කියලා කියන්නේ. අපි සාමාන්‍යයෙන් අහලා තියෙනෝනේ සිංහයාට ගලක් ගහනකොටයි බල්ලෙකුට ගලක් ගහනකොටයි වෙනස නේද? සිංහයෙකුට ගලකින් ගැහුවොතින් සිංහය බලන්නේ ගල කොහෙන්ද ආවේ කියලා. ගල දිහනේ බලන්නේ ගල ආපු පැත්ත. බල්ලෙක් වෙන සතෙකුට ගලක් ගැහුවොතින් මොකද වෙන්නේ? ඔව් ඒ සතා බලන්නේ ගල දිහා, ගල හපනවා. අන්නේ වගේ පින්නතුනි අපි අර සිංහය වගේ වෙන්නට ඕන. අපේ ඇහැට රූපයක් පේනකොට අපි දක්ෂ වෙන්නට ඕන. ඒ රූපය හඳුනාගත්තට කමක් නැහැ. කවුද, මොකක්ද, කොමක්ද කියලා හඳුනාගත්තට කමක් නැහැ. නමුත් ඒ අතරේ අපි හැකිතාක් ඉක්මනින් උත්සාහ ගන්නට ඕන මේ රූපය, මේ ශබ්දය අහනකොට, දකිනකොට මගේ හිතට මේ වෙලාවේ මොකද්ද වෙන්නේ? මගේ හිතේ දියා ගැන දැඩි ආසාවක්ද, නැත්නම් පරිත්‍යාගශීලීත්වයක්ද, කෙනෙක් ගැන අමනාපයක්ද, මෛත්‍රියක්ද, ප්‍රඥාවද, අවිද්‍යාවද කියලා බලන්න අපි දක්ෂ වෙනට ඕන. මේක තමයි සතිමත් බව කියලා කියන්නේ. සම්මා සතියෙන් පස්සේ පිනුතුනි අපි මේ සතියම පාවිච්චි කරනවා සමත කමටහනක් විදියට. ඒ තුලින් අපි හිත සමාධිමත් කරගන්නවා. සතිය ටිකෙන් ටික අපි පුහුණු කරන ගතට පස්සේ මුලින් අපි කායනුපස්සනයෙන් පටන් ගන්නනේ. එහෙම පටන් ගන්න අපි ඊට පස්සේ ඍජුවම කුසල අරමුණක් තුලම දිගට යන උත්සාහ කරනවා. අන්න ඒකට තමයි සමසතලිස් කර්මස්ථාන තියෙන්නේ. දැන් බලන්න කායනුපස්සනාව කියනකොට කායනුපස්සනාවේ නොයෙකුත් දේවල් තියෙනවා. ඒ අතරේදී අපි විශේෂයෙන්ම සමත කමටහනක් පාවිච්චි කරනකොට ඍජුවම කුසල වැඩෙන මාර්ගයක් එක දිගටම නිර්මාණය වෙනවා. දැන් කය කානපස්සේ කියපු විදිහට කයේ කයනෝ බලනකොට ගතේටි තේනිසින්නේ සුත්තේ ජාග්‍රති ආදී වශයෙන් අපි කරන හැම ක්‍රියාවක්ම අපි සිහියෙන් කරනවා. එහෙම කල්ලා කරක් යනකොට අපට තේරෙනවා ඊටත් වඩා සාර්ථකයි එක කුසල අරමුණක මෛත්‍රී සිතිවිල්ල, බුදුගුණ භාවනාව, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, සීලානුස්සතිය, මේ ආදී භාවනාවක් අපට එක දිගටම කුසල් වැඩෙන භාවනාවක් අපි තෝරගන්නවා. ඒ කුසල විතරක. මේකත් කාලය දිනු කළා අපි කාලෙකදී අපට හිතෙන වඩාත්ම හොඳයි ආනාපාන සතිය කියලා. ඒකේ මුලින්දා මේක දිගටම විතරක සංසිඳුවමින් ඉතාම සෞම්‍ය භාවනාවක් විදිහට ඍජුවම විදර්ශනාවට පාදක වෙනවා. එතකොට මේ අරිෂ්ඨංග මාර්ගයේ අංග ටිකයි මේ අපි සාකච්ඡා කළේ පිනතුනි. සම්මාදිටි ලැබුණු පමණට අපේ ජීවිත අපි සකසා ගන්න ආකාරය මේ සඳහන් කළේ. පිනතුනි මේ සම්මාදිටි ගැන විශ්වාසය තබු පමණට අපට අපේ ජීවිතයේ දිනකට වැඩිපුර මතක් වෙන්නට ඕන මෙන්න මේ ආරස්තංගික මාර්ගයේ කරුණුවට. මේ කරුණුවට කියන්නේ the 8 steps of happiness කියලා. සතුට ලබන මාවතේ පියවර 8 තියෙනවා. ඔන්න ඔබටම ඔබ ගැන බලා ගන්න පුළුවන් ඔබ සතුට ලබන පාරේද ඉන්නේ නැද්ද කියලා. ඔබට හරියට රම් පලසක් හරියට නෙළුම් මල්ලටක් ඔබ තබන පියවර පිළිගන්න ඉන්නා වගේ ඔබ සම්මා දිට්ඨිය ඔස්සේ මෙන්න මේ අරිෂ්ඨංග මාර්ගයට ආව කියලා කියන්නේ. ඔබට බාහිර සුළුසුළු දේවල් පස්සේ ගිහිලා සතුට ලබන දෙයක් නැහැ. ඔබට සතුට ලබන්න ලස්සන පියවර 8ක් නෙළුම් මල්ලටක් බුදුදහමෙන් ඔබට දීලා තියෙනවා. ඔබ තමන හැම පියවරක්ම මෙන්න මේ නෙළුම් මල්ලට උඩ තමයි යන්නේ. පින්නතුනි මේ ලෞකික සම්මාදිට්ඨිය ඔස්සේ යන අරිෂ්ඨංගික මාර්ගය තුල අපි උපරිම ලෙස අපට යන්නට පුළුවන් ධ්‍යාන මට්ටමට හිත සමාධිමත් කරගෙන. අන්නේ සෝයේ පින්නතුනි සාමාන්‍ය සරල සතුටක් නෙවෙයි. ධර්මයේ සඳහන් වෙනවා හිත සමාධිමත් කළා නීවරණ යටපත් කිරීමෙන් ලබන සතුටක් තියෙනවා නම් අන්න ඒ සතුට මේ මුළු කාම ලෝකෙම විදෙන සතුටට වඩා වැඩි කියලා. කාම ලෝකය කියන්නේ කොහටද? මනුස්ස ලෝකය, දිවි ලෝක 6ක් කියන මෙන්න මේ සියලුම තැන්වල විදෙන සතුටට වඩා ඉහළ මානසික සුවයක් ලැබෙනවා අපට එක විනාඩි 5ක් සමත භාවනාව තුළ හිත එකඟ කරගන්න පුළුවන් නම්. බුදුගුණ භාවනාව, මෛත්‍රී භාවනාව, ආනාපාන සතිය, ධාතු මනසිකාරය මේ වගේ කමඨහනක් ඔස්සේ අපට ටිකෙන් ටික හරි හිත එකඟ කරගන්න පුළුවන් නම් අන්න ඒ හිත එකඟ කරගන්න මොහොතේ අපේ හිත නීවරණ වලින් දුර වෙලා තියෙන්නේ. අන්න එතෙන්ට අපි හුරු නොවතින් පිනතුණි. මේ ධර්මයේ ප්‍රැක්ටිස් කිරීම විශේෂයෙන් සමතේ වැඩීම ජීවිතයේ ප්‍රධාන අංගයක් කරගන්නෝ මේක ජීවිතයේ හොබි එකක් වෙනවා. අද අපිට තියෙන හොබීස් සඳහා අපට හුඟක් වියදම් කරන්න වෙනවා. හුඟක් දුර යන්න වෙනවා. හුඟක් බඩමුට්ටු රැස් කරගන්න වෙනවා. හුඟක් සල්ලි වියදම් කරන්න වෙනවා. හුඟක් කාලය වැය කරන්න වෙනවා. හුඟක් මහන්සි වෙන වෙනවා. අද අපි විනෝදයක් ගත කරලා දුර ගිහිල්ලා ඇවිල්ලා දවස් දෙකක් දුර ගිහිල්ලා ඇවිල්ලා ආයි තව දවස් දෙකක් නිවාඩු ගන්න වෙනවා. විවේක ගන්න වෙනවා. අර මහන්සිය ගත කරන්. මහන්සිය නිවා ගන්න. නමුත් පිනුතුනි මේ ධර්මයේ තුලින් ලබන අපි මේ පුහුණුව සතුට මේ ලබන විනෝදය අපට තියෙන වෙන අපහසුතාවලුත් මේත් එකම නැති වෙලා යනවා. අපි ලබන අනිත් සියලුම සන්තෘප්තියන් සතුට ලබන දේවලට පිනුතුනි බාහිර උපකරණ අපට ඕන. ආමාශයෙන් අපිට විදුලිය හරියවන. කරන්ට් එක නැති වුණොත් අපිට ඉතින් ඇදෙන්නේ නිතිය දැම්ම වගේ නේද? අපේ තියෙන ඔක්කොම සතුට ඉවරයි. මේ ලස්සන ඔක්කොම ඉවරයි කරන්ට් එක ගියොත්. අන්න ඒ වෙලෙට තමයි අපි කවුද කියලා හඳුනගන්න පුළුවන්. එතෙන්දී Tamanට මොකද ප්‍රැක්ටිස් කරන්න තියෙන්නේ? පිනොත්නි මේක මොහොතක් හිතලා බලන්න. මේ කරන්ට් එක ගියා වගේම අපේ ජීවිතේ දවසක් එනවා පින්නතුනි. අපි ඇඳට වැටෙන දවසක් එනවා. එදාට වැඩි දෙයක් තම අපේ ජංගම දුරකථනයත් උස්සන අපේ කන ළඟට තියන්න බැරි මට්ටමට එනවා. අපට එක වතුර බින්දක් කටට දාන වතුර බින්ද ගිල ගන්න බැරි වෙලාවක් එනවා. අපට තියෙන එකම උපකාරය හුස්ම ගැනීම විතරයි පිනතුනි. අන්න එදාට අපට පිළිහිටවන්නේ මෙන්න මේ අසා දැනගත්තු මේ පුහුණු කරපු ධර්මයේ කියන එක පිනතුනි. නිතර නිතරම හිතලා තියන්න. ඒක එතෙන්ට වැටුනට පස්සේ අපිට හිතාදා ගන්න බෑ. ඊට කලින්ම අපි ඒ සඳහා සූදානම් වෙන්නට ඕන. ඒ සූදානම් වෙන අවස්ථාවේ පිටින් ඊට අපිට වෝනින් එනවා. මොනවද ඒ වෝනින් කියලා කියන්නේ? අපේ ළඟම ඥාතීන් හිටිය ගමන් මිය යනවා. අපේ ළඟම ඥාතීන් හිටිය ගමන් ආබාධිත වෙලා එක්තැන් වෙනවා, සිහි නැති වෙනවා. අපට ඇතැම් විට එක විට වෛද්‍ය වාර්තා එනවා, හල් රෝගේ දැන් එන කිට්ටුයි කියලා. ආරෝග්‍ය කියලා. දැන් මේව තමයි ටිකෙන් ටිකෙන වෝනින් පින්නතුනි. මේවට කියන්නේ බුදුදහමෙහි මොකක් කියලාද කියන්නේ? මේවට තමයි කියන්නේ පින්නතුනි දේව දූතයන් කියලා. දෙවියන්ගෙන් ලැබෙන දූතයන් මේ. ලැඩවීම, මහලුවීම, මරණ කියලා මෙන්න මේ තමන් අවටින් ණයට ලැබෙන මෙන්න මේ දේවල් තමයි අපටත් ඒව ඉදිරි දෙනවා කියලා කලින් කියන්න එන දේව දූතයන් වගේ හරියට. මෙන්න මේකෙන් තමයි අපිට පින්නතුනි ජීවිතයේ අවදි බවක් ඇති කරගන්නට ඕනේ. අන්නේ අවදි බවත් එක්කම අපි තවත් ශක්තිමත් ලෙස සම්මාදිටියටපත් වෙනවා. කොහොමද අපි අර සම්මාදිටියේ දෙවෙනි පියවරට එනවා පින්නතුනි? මෙන්න මේ සම්මාදිටියේ දෙවෙනි පියවර තමයි බුදුදහමෙහි ඥාන කියලා කියන්නේ, ප්‍රඥා කියලා කියන්නේ, චක්කෝ කියලා කියන්නේ, දහම ඇස කියලා කියන්නේ, ditthi සම්පදාව කියලා කියන්නේ. අර අපි මුලින්ම කියපු කාරණේ දැන් ආයෙ මෙතෙන්ට අපි ගන්නවා. ඇහැට රූපයක් පේනකොට ඇත්තටම මොකද වෙන්නේ? ඇහැට රූපය පතිත වෙන අවස්ථාවේදී රූපය පතිත වෙනවා. රූපය කන්ටැක්ට් වෙනවා. චක්කුංච පටිච්ච රූපේ චුප්පජ්ජි චක්කු විඥාන කියන මට්ටමේදී. නමුත් පින්නතුනි ඒක අපි තේරුම් ගන්න අවස්ථාව ඒ රූපේ නිරෝධ වෙච්ච අවස්ථාව. එතකොට අපි තේරුම් ගන්නට ඕන අපි මේ වෙලාවෙ ඉන්නේ රූපයේ ඇති දෙයක් හැටින් අරගෙනද, නැත්නම් රූපයේ සමුදයන්තයේද, නැත්නම් ඒ රූපේ නිරුද්ධ වුණා කියලා දකින රූපයේ සමුදයන්තයේ දින්නේ කියලා තමන් තමන්ගෙන බලන්නට ඕන. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්ම කතිකය කියන කාටද කියලා. ධම්මකථික කියලම සූත්‍රයක් තියෙනවා. පින්නතුනි ධර්මකථිකයක් වෙන්න නම් මෙන්න මේ කාරණා දෙක කියන්නට ඕන. මොකද්ද? දුක හටගන්නේ කොහොමද? දුක නිරෝධ වෙන්නේ කොහොමද කියන මෙන්න මේ කාරණේ කියන්නට ඕන. අවිද්‍යා සහගත වැසඳල්ලා බැලුවොත් අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං කියන මෙන්න මේ පටිච්චසමුප්පාද චක්‍රයේ ගිහිල්ලා ජාතිපච්චා ජරා මරණ ශෝක පරිදේව කියන මෙන්න මේ අනේක විද දුක් සමුදාය අපට විඳින සිදු වෙනවා. එහට දක්න රූපය ඔබට මතක් වෙන රූපයක් තියෙනනේ මේ වෙලාවේ. තමන්ගේ ගෙදර හරේ, තමන්ගේ දරුවා හරේ, තමන්ගේ රැකියාව හරේ, වාහනේ හරේ මතක් වෙනනේ මේ වෙලාවේ. අන්නේ මතක් වෙනකොට බලන්න ඔබ රූපයත් එක්ක එකට බැඳිලාද ඉන්නේ? ඒ රූපේ දැන් තියෙන දියක් හැටියටද ඔබ හිතන් ඉන්නේ? ඒ රූපේ කලින් දැකපු එක නිරුද්ධ වෙලා ඔබ ඒක මනෝවිඤ්ඤාණයෙන් තේරුම් ගන්න අවස්ථාවේදීද තමන් ඉන්නේ කියලා බලන්න. මෙන්න මේක දකින්න එකට කියනවා චිත්තානුපස්සනාව කියලා. එතෙන්දී කොහොමද තමන් බලන්නේ? සමෝහං වාචිත්තං සමෝහං චිත්තං පජානාති වීතමෝහං වාචිත්තං වීතමෝහං චිත්තං පජානාති. තමන්ට දැන් රූපයක් පේන අවස්ථාවේදී ඔබ හිතුවොත් මේ මට පේන්නේ දැන් පේන රූපේමයි මම මේ දකින්නේ කියලා, දැන් මතක් වෙන ගෙදරමයි, දැන් තියෙන වාහනයමයි මතක් වෙන්නේ කියලා ඔබ හිතුවොත් ඔබ තේරුම් ගන්න ඔබ ඉන්නේ සමෝහං වාචිත්තං සමෝහං චිත්තං පජානාති කියලා. මෝහ සහගත සිතක් එක්කයි ඔබ ඉන්නේ. ඔබ මේ වෙලාවේ අවිද්‍යාවෙන් ඉන්නේ. අවිද්‍යාවෙන් හිටියට කමක් නැහැ පින්නතුනි. හැබැයි අවිද්‍යාවෙන් හිටියොත් ඒකට අර බෝනස් ටිකක් හම්බ වෙනවා. මොකද්ද? අවිද්‍යා පත්‍ය සංඛාරා අපේ අපුඤ්ඤාදී සංඛාරාදී සංඛාර රැස් කරනවා. සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලආයතනං. ඔහොම ගිහිල්ලා භව පත්‍ය ජාතේ, ජාති පත්‍ය ජරා මරණං, ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස සමුඤ්ඤන්ති සම්භවಂತಿ. මේ මොකද්ද? මේකට කියනවා දුක්ඛ සමුදය සත්‍ය කියලා. මේක තමයි පටිච්චසමුප්පාදන ලෝක යන ක්‍රමය. මේක ලෝකයේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වුණත් නොවුණත් මේක තමයි ලෝක යන විදිය. මෙන්න මේ යන කර්ම චක්‍රය අනිත් පැත්තට හරවන ධර්ම චක්‍රය ලෝකෙට දේශනා කරන උත්තමයන් වහන්සේ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ. අනේ ධර්ම චක්‍රය ඒ විදියටම හරවන අනිත් ප්‍රධාන ශ්‍රාවකයන් වහන්සේ තමයි සාරිපුත්ත මහහිමියන් වහන්සේ කියලා කියන්නේ. මොකද්ද මේ ධර්ම චක්‍රය කියලා කියන්නේ? අර කර්ම චක්‍රයේ සපුරාම අනිත් පැත්තට හරවලා. කර්ම චක්‍රය ගැන බිනොතුනේ හිතන්නේ මේ දුක తీරන කර්ම විතරයි කියලා. ඒ කර්ම විතරක් නෙවෙයි, අපුඤ්ඤාභි සංඛාර විතරක් නෙවෙයි. පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර කියන මේ සකල විද සංස්කාරයන් කාම, රූප, අරූප කියන මේ තුන් ලෝකයේම උපදීමට හේතුන සංස්කාර සපුරාම අනිත් පැත්තට හරවලා පටිසෝතගාමී නිපුණං දුද්ද සංගණු කියන්නේ මේකයි. මේක උඩුගම් බලන දහමක්. මේක ඊටාම සියුම් දහමක්. මේක ප්‍රඥා ගෝචර දහමක්. මේක නුවණට ගෝචර වෙන එකක්. ඒ මොකද්ද? ඒ තමයි අවිඥායත්වේව අශේෂ විරාග නිරෝධහ සංඛාර නිරෝධෝ, සංඛාර නිරෝධහ විඥාන නිරෝධෝ ආදි වශයෙන් ගිහිල්ලා මේ බුදුහාමුදුරු දේශනා කරන දුක්ඛ නිරෝධාරි සත්‍ය දුකේ නිදහස් වෙන මාර්ගය. අන්නේ අවබෝධය ලැබුණු පමණට පිනතුන හෝ වහාම තමගේ කටයුත්ත පටන් ගන්නවා. මේ සම්මා දිට්ඨියට පත්වෙච්ච කෙනා හරියට සත්‍යාවිය ඕ මට්ටෝ දහිය මානව මත්තකේ සක්කාය දිට්ඨි පහනාය සතෝ බික්කෝ පරිබඩි. සත්‍යාවිය ඕ මට්ටෝ හරියට සැතකින් පහර ලද්ද කුසේ උලක් ඇනපු කෙනෙක් වගේ, දෛහ මානව මත්තකේ හිසගිනි ගත්තෙක් වගේ මේ සක්කාය දිට්ඨිය ආදී සංයෝජන ටික දුරු කරන්න අප්‍රමාදීව කටයුතු කරනවා. ඇයි ඒකට හේතුව? ඔව් දන්නවා, අවිද්‍යා සහගතව ඇස දල්වල බලන හැම මොහොතෙම ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්නේ. අන්න ඒකෙන් ඉක්මනින්ම නිදහස් වෙන නම් මේ දකින්න රූපේ නිරුද්ධ භාවය, ඒ නිරුද්ධ භාව දකින්න මනෝ විඥානයේ තියෙන අනිත්‍යතාවය, මේ නාම රූප දෙකෙහිම හටගෙන නිරුද්ධ වීම වහාම දකින්නට ඔහු තමන්ගේ කටයුතු ටික ආරම්භ කරනවා. ඔහු අනිත්‍යද නවත්තල නෙමෙයි පිනතුනි. ඉගෙන ගන්න කෙනෙක් නම් ඉගෙන ගනිද්දිම, රැකිරක්ෂා කරන කෙනෙක් නම් රැකියාවට යන ගමම්ම, දරුවෝ ටික පෝෂණය කරන කෙනෙක් නම් ඒ දරුවන් පෝෂණය කරන ගමම්ම, වයසට ගිහිලා බෙහෙත් එක ගන්නව නම් ඒ බෙහෙත් ගන්න යන ගමම්ම, බෙහෙත් එක පානය කරන ගමම්ම, රෝගයක් හැදිලා ඇඳේ වැටිලා හිටියත් ඒ ඇඳේ ඉන්න ගමම්ම මේ ධර්මයේ පුහුණු කරන්න ඔහු පටන් ගන්නවා. ඌට ඇතෙමිට මේ ධර්මය අහන්න ලැබෙන හුඟක් පරක්කු වෙලා. අවුරුදු 50 දී වෙන්න පුළුවන්. අවුරුදු 60 දී වෙන්න පුළුවන්. බකුල හාඳුරුවාගේ අවුරුදු 80 දී වෙන්න පුළුවන්. සමහර ශ්‍රාවකයන් හිටිය අවුරුදු 100 දී මේ පණිවිඩය ඇහුවේ. රාධා හාඳුරුවාගේ මේ පණිවිඩය ඇහුවේ අවුරුදු 120 දී. එනිසා ඔබ කවුරුවත් හිතන්නේ ඔබ ප්‍රමාණයි කියලා. 120 වෙන කෙනෙක් නැහැ නේ මෙතන කවුරුවත් නේ. එනිසා පින්නතුන ඔබ කවුරුවත් ප්‍රමාද නැහැ. ඔබට මේ බණ ටික ඇහෙනවා නම්, ඔබට මේ කියන දේ තේරෙනවා නම් අපි කවුරුවත් ප්‍රමාද නැහැ පින්නතුනි. අපේ ඇතැමිට මේ ආත්ම භාවයේම නිවන් දකින්න ආපු අය මේ ඉන්නේ පින්නතුනි. අපිට මේක පුහුණු කරන්න පුළුවන්. ඔබට මේ දහම අහන්නට විවේකයක් තියනවා කියලා කියන්නේ, ඔබට මේ දහම තේරෙනවා කියලා කියන්නේ, ඔබට මේ දහම පුහුණු කරන්නත් ප්‍රතිඵල ගන්නත් ඔබට සියලුම සුදුසුකම් තියෙනවා කියලා කියන්නේ. ඔබේ වයස ඔබට අදාළ නැහැ. පින්නතුනි, අන්න ඒත් එකම අපි සම්මා සංකල්පයටපත් වෙනවා. සම්මා සංකල්ප ඇති කරගන්නවා. නෙක්ඛම් සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියලා මෙන්න මේ නිතරම පංචකාම සම්පත්තියෙන් අයින් වෙන්න තමා නිතරම සංකල්පනා තියෙනවා. අව්‍යාපාද සංකප්ප නිතර මෛත්‍රී සාගත සිතුවිලෙන් ඉන්නේ කෙනාගෙන. අවිහිංසා සංකප්ප වෙනත් කෙනෙකුට හිංසාවක් නොවේවා කියන ප්‍රාර්ථනාවෙන් නිතරම ඉන්නේ. සම්මා වාචා නිතරම තමන්ගේ වචනය යහපත් වචනයක් කරගන්නවා. බොරු කීම, කේලම් කීම, හිස් වචන කීම, පරුස වචන කීම කියන මෙන්න මේ කරුණු හතරෙන් වෙන් වෙලා සම්පූර්ණයෙන්ම තමන්ගේ වචනය පාලනය කරගන්නවා. සමකමන්ත, ප්‍රාණඝාතය, සොරකම, කාමිත්‍යාචාරය කියලා මේ තුනෙන් සම්පූර්ණ වැළකෙනවා. සම්මා ආජීව තමා කරන සියලුම ජීවත් වීම සඳහා කරන සියලුම දේවල් උපරිම ලෙස ධාර්මිකව පවත්වා ගන්න උත්සාහ කරනවා. ඇයි තමන්ට වටින්නේ මේ ධර්මය? තමන්ට වටින්නේ තමන්ගේ මානසික සුවය. තමාගේ මේ මානසික සුවයට හානි කරන කිසිම දෙයක් තමා උපයන්නේ නැහැ. තමා නිතරම ප්‍රමුඛත්වය දීලා තියෙන්නේ තමන්ගේ මානසික සහනය. සමාජීව, සමාවායාම නිතර නූපං අකුසල නොඉපදීමට, උපං අකුසල දුරුකරන්නටත්, නූපං කුසල උපදවා ගන්නටත්, උපං කුසල දිනු කර ගන්නටත් අඛණ්ඩව කටයුතු කරනවා. ඊට පස්සේ තමා ඍජුවම මේ අකුසල නිමෙදෙන කුසල ඩෙන මාවතේ ආර්ය භූමියට තමන්පත් වෙනවා. පিত্রු විශේෂයට බුදුරජාණන් වහන්සේ අපට හදලා දීපු භූමියට බොහොම රැකවරණ සහිත භූමියට අපිපත් වෙනවා. මොකද සම්මා සතිය. කාය වේදනා චිත්ත ධම්ම කියන මෙන්න මේ හතර තුල තමයි සියලුම චර්යාවන් තමන් සකස් කරගන්නේ. කයින් දෙයක් කරනකොට ඒ ගැන අවධානෙන් ඉන්නේ. වේදනාවක් එනකොට වේදනාව ගැන අවධානෙන් ඉන්නේ. හිත ගැන අවධානෙන් ඉන්නේ. සිතවිලි නැත්තම් ධම්ම ගැන අවධානෙන් ඉන්නේ. කයන පස්සනාව ගැන ඉන විතරක් නෙවෙයි ඒ කය හට ගැනීම නිරෝධයත් බලන විදර්ශනා වශයෙන්. ආහාර නිසා හට ගන්න ශරීරයේ ආහාර නිරෝධ නිරෝධන බාධානෝ. වේදනාව ගැන අවධානෙන් ඉන්න ගමන් ස්පර්ශ නිසා වේදනාව හට ගන්නවා. ස්පර්ශ නිරෝධෙන් වේදනාව නිරෝධන බව තමා දන්නවා. ඊට පස්සේ චිත්තේ චිත්තානපස්සේ විහෙරති. හැම වෙලාවෙම තමන්ගේ සිත ගැන හොඳට කණ්ණාඩියකින් බලනවා වගේ බලාගෙන ඉන්න හිත ගැන. ඒ හිත එක දිගට යන දෙයක් නෙවෙයි. නාම රූප පත්‍යා විඥානං නාම රූප නිරෝධා විඥාන නිරෝධෝ කියලා බලනවා. නාම රූප නිසා විඥානෙ හට ගන්නවා. නාම රූප නිරෝධේ නිරෝධය බදන්නවා. සිතවිලිත් බලන්න මේ වගේ. ඒ සිතවිල ගැන හොඳ අවධානෙන් ඉන්නේ. කුසල විතරක වෙන්න පුළුවන්, අකුසල විතරක වෙන්න පුළුවන්, නීවරණ වෙන්න පුළුවන්, බොජ්ජංග ධර්ම වෙන්න පුළුවන්, චතුරාර්ය සත්‍ය, ආයතන මේ හැම දෙයක් ගැනම තමා උපරිම ලෙස අවධානෙන් ඉන්නේ. ඒ සිතවිලි හට ගන්න ස්පර්ශ නිසා ස්පර්ශ නිසා හට ගන්න නිරෝධය ස්පර්ශ නිරෝධේ නිරෝධන බදන්නවා. මේ සතර සතිපට්ඨානය තමන්ගේ ජීවිතයේ තමන්ගේ දෑත දෙපය වගේ තියාගන්න තමයි. අන්නේ තුලින්ම ඔහු සම්මා සමාධියටපත් වෙනවා. ආනාපාන සතිය ආදී භාවනා කමඨහනක් භාවිත කරමින් මෙතන තහිත සමාධිමත් කරගන්නවා. සමාහිතෝ බික්ක වේබික්කු යථා භූතං පජානාති. අන්නේ සමාධිමත් වෙච්ච පමණට සම්මා ඥාන සම්මා විමුක්ති කියන මෙන්න මේ අනිත්‍යංග දෙක සාක්ෂාත් කරගන්නවා. ඇයෝ සමාධිමත් වෙච්ච පමණට අර ස්කන්ධ ධාතු ආයතන ආදී අනිත්‍යතාවය බලනවා. පෙර නොතිබි හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධන ආකාරය අපි නෝනින් දකිනවා. පින්නතුනි මෙන්න මේක තමයි උජුකෝ නාම සෝමග්ගෝ අභයානාම සාදිසා කියලා කියන්නේ. මේක තමයි ඍජු මාර්ගය. අභය නිර්මය බය නැති මාර්ගය මෙන්න මේක. කොතන ගියත් පිනොතන මේ ආර්ෂ්ණිංග මාර්ගය නැමැති රම් පලස උඩ රෙඩ් කාපට් එක උඩ අපි ඉන්නේ. කොතන ගියත් මේ ආර්ෂ්ණිංග මාර්ගය නැමැති නෙළුම් මල් උඩ නෙළුම් මල් අට උඩ යපේ ඉන්නේ. බාහිර කිසිම කෙනෙකුට පුළුවන් කමක් නෑ අපට දුකක් දෙන්න. බාහිර කෙනෙකුට විතරක් නෙමෙයි අපේ ශරීරයේ ලෙඩ වුණත්, අපේ ශරීරයේ මහල වුණත්, අපේ ශරීරයේ ඇඳට වැටුණත් අපට ඒ තුලින්වත් දුකක් නොවන විදිහට මේ ආරසිංහ මාර්ගය ඔස්සේ අපේ ජීවිතය සකසා ගන්නට, අපේ ජීවිතය කරමනාකරණය කරගන්නට අපි දක්ෂ වෙන්නට ඕන. අන්න ඒක ශක්තිමත් කරන වැඩපිළිවෙළ තමයි ඔබ මේ කරන්නේ. අම්මට තාත්තට සලකන එක, එයාට ආශිර්වාද කරන එක, දන් දෙන එක, ස්වාමීන් වහන්සේට උපස්ථාන කරන එක, අසරණයට පිහිට වෙන එක, මෙන්න මේ දේවල් වලින් තමයි මේකට අවශ්‍ය පෝෂණීය ගුණ අපි ලබා ගන්න පින්නතුනි. අපි මේ ගුණාංග ටික අපේ ජීවිතේ නැතුණොත් මොකද වෙන්නේ? අපට කල්යාණ මිත්‍රයන් අහිමි වෙනවා. ඇතැමිට කල්යාණ මිත්‍රයන් ලැබුණත් මේ ධර්මය අහන තරම් විවේකයක් අපට ලැබෙන්නේ නැහැ. ඇතැමිට ධර්මය ඇහුවත් මේක පුහුණු කරන් තරම් නිරෝගී භාවයක් අපට ලැබෙන්නේ නැහැ. නිරෝගී භාව ලැබුණත් ඒ සඳහා විවේකය ලැබෙන්නේ නැහැ සමහරලාට. ඔබට මේ හැමදේම ලැබිලා තියෙනවා. ඔබට කල්යාණ මිත්‍රයන් ලැබිලා තියෙනවා. ධර්මය ලැබිලා තියෙනවා. ධර්මය අහන්නට අවස්ථාව ලැබිලා තියෙනවා. ධර්මය පුහුණු කරන්න විවේකයේ තියෙනවා. කායික නිරෝගී වායය තියෙනවා. මේ කියන්නේ ඔබ අර ලෞකික කුසලයෙන් ඉතාම ඉහළින් ශක්තිමත් වෙන අවස්ථාවක් කියන එක. ඔබේ ළඟ හුඟක් සත්පුරුෂ දහම් තියෙනවා. අන්නේ තියෙන නිසා තමයි මේ සීලම වටා පිටාව ඔබට සකස් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි දක්ෂ වෙන්නට ඕන මෙන්න මේ පහසුකම් ටික ලබාගෙන උපරිම ලෙස මේ දහම් මාගේ ඉදිරියට යන්න. අපේ ජීවිතේ පිනතුල ලැබිච්ච වටිනාම දේ සද්ධර්මය. ඒ සද්ධර්ම ඉහිලිම ලැබෙන අවස්ථාවක්. ලෝකයේ ඉහළම රටකදී ඉහළම පහසුකම් සහිතව ඉහළම විහාරස්ථානයක ඉඳගෙන ඉහළම පහසුකම් ටික සහිතව බුද්ධ ධම්ම සංඝ කෙන තෙරුවන වටේ ඉඳගෙන ඔබට පිරිත් පැන් ඉහෙනා වගේ ඔබට මේ සද්ධර්ම ජීවිතයට ලැබෙන අවස්ථාව අන්‍ය අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න උත්සාහ ගන්න. ඒ නිසා ජීවිතේ ලිමිච්ච සියලු දුක් කරදර කම්කටොළු එක මොහොතින් අපට දුරු කරන්න පුළුවන් වටිනා ශ්‍රී සද්ධර්මය අපේ ජීවිතයට මේ ලැබිච්ච මොහොත අන්‍ය ලැබිච්ච මොහොතින් අපි උපරිම ලෙස ප්‍රයෝජන ගමු පින්නතුනි. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අද මේ පින්කම සිද්ධ කිරීමෙන් විශේෂයෙන් බලාපොරොත්තු වන්නේ ලෑන්වේ විතාන මහත්මිය, තමන්ගේ ආදරණීය පියතුමා සුජීවත්ව වෙසෙන රෙජිනෝල් ප්‍රනාන්දු මහත්මාට, ඒ මහනුවර වාසය කළ එතුමාට ආශිර්වාද කරන්ට. ඉතින් එතුමා ශ්‍රී ලංකාවේ හිටපු නීතිඥවරේ. ඉතින් අවුරුදු 90කට ආසන්න මොහොතේ පසු වෙන මේ අවස්ථාවේදී ඒ පියතුමාට බණහනට අවස්ථාව සලසලා ඒ තාත්තට ආශිර්වාද කරන් ලැබීම ඔබතුමියගේ ජීවිතේ ලොකු භාගයක් වට සලකනට. ඉතින් මේ ඔබ ළඟින් ඇසුරු කරන මේ දහමට කැමති සත්පුරුෂ බොහෝ දෙනෙක් ඒක රාසී කරගෙන ඒ හැමදෙනාගේම සහභාගීත්වයෙන් තමන්ගේ තාත්තට ආශිර්වාද කරන්ට සිදු කරන්න බලාපොරොත්තු පින්කම ඉතාම මැනවින් සම්පූර්ණ කරන අවස්ථාව. මේ රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මයේ බලයෙන් ඒ තමන්ගේ දයාබර පියතුමා රෙජිනෝල් ප්‍රනාන්දු මහත්මා නිදුක් වේවා, නිරෝගී වේවා, දිගාසිරි ලබාවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. එවැගේම මේ පිනතුන්ගේ යම්තාක් අමල තාත්‍ර ජීවත් වෙනවා නම්, සහෝදර සහෝදරයන් ජීවත් වෙනවා නම්, ඒ හැම දිනාටම මේ පින නිදුක් නිරෝගී බව දිගාසිරි සලසා ගැනීමට හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සිද්ධ කරගත් මේ සියලුම කුසල දහම්වල හේතුවෙන් අප නමින් මිය ගිය යම්තාක් ඥාති මිත්‍රාදීන් වෙත්නම් ඒ සියලුම ඥාතීන් මේ වෙලාවේ හොඳට සිහිපත් කරගන්න. ඔබ නමින් මිය ගිය අමල තාත්තල ඇති, ආච්චිල සීල ඇති, ස්වාමි භාර්යාවන් ඉන්න පුළුවන්, දරුවන් ඇතැම් විට ඉන්න පුළුවන්, ඒ හැම දෙනෙක්ම හොඳට අරමුණු කරගන්න මේ වෙලාවේ. ඒ සියලුම දෙනා මේ පින දැක සුවපත් වෙත්වා, සුගතිගාමි වෙත්වා. මේ පින දැක සුවපත් විය හැකි යම්තාක් සත්‍යයන් විශ්වයේ කොතනක හෝ වෙත්නම් ඒ සියලු දෙනාද මේ පින දැක සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගේ ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කරමු ගාථාව කියලා. ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු. හොඳයි පින්නතුනි, අද දින ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයේ රැස්වෙච්ච මේ පින්නතුන් මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා සමග ඉතාම උතුම් පින්කමක් සිදු කරපු අවස්ථාව. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සම්බුද්ධ පූජා පැවැත්වුණා. බුදුගුණ සිහිපත් කරමින් බුද්ධානුස්සති භාන වැඩුවා. ඒ වගේම පංචශීලයේ සමාදන් වුණා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි අප්‍රමාණ ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කළා. මෙලොව ජීවිතය සඵල කරගන්න ක්‍රමයක්, සුගතිගාමී වෙන ක්‍රමයක්, මේ සසර දුකින් සපුරා නිදහස්ව දුකෙන් නිදහස් වන නිර්වාණගාමී මාර්ගයක් කියන මෙන්න මේ කරුණ ටික අපි තේරුම් ගත්ත අවස්ථාව. ඉතින් අද අප සාකච්ඡා කළේ සමුද්දනින්න සූත්‍රයේ 6 වෙනි නැත්තම් චට්ඨ සමුද්දනින්න සූත්‍රයේ දේශනා කළේ. මේ සූත්‍රය සඳහන් කරන්නේ අර මහා ගංගා 6 මුහුදට බරව යනවා වගේ යම් කිසි කෙනෙක් මෙන්න මේ ආරසණගික මාර්ගයට බරව යනවා නම් ඒකේ නා නිබ්බාන නින්නෝ නිබ්බාන පොනෝ නිබ්බාන පබ්බහරෝ කියලා දේශනා කළා. නිවනට බරව යන කෙනෙක් කියලා. ඉතින් අපි අපේ ජීවිතත් නිවනට බරව ගමන් කරන්න උත්සාහ කරමු. ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්ය වාසනා ලැබේවා. මේ උතුම් කුසල හේතුවෙන් ඔබ අප හැම දිනාටම උතුම් නිර්වාණ අවබෝධයන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයං පන්තා ච නිබ්භයා සෝකම් පන්තා ච නිස්සෝකා හොන්තු සම්මේ පිපානිනෝ. හැම දිනාටම තෙරුවන් සරණයි.